සංසාර සාරෝග විනීතනේ සං සන්නේත සාතං සුචිසාරදී සං සන්දේරකං සන්න තනූපලා සං සංලාපදේසින් පනමේ සංසාවිගං කේවල මෝහනාසං සන්නාහ කම්මාර රණේ විසේසං සංසේවිතං දාසෙ මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නා සිත පාපනාසං සන්නාපදන්සෙන් හත ගෝර පාසං සම්පාරගාමින් සුචිසාර වාසං සංවාර සංගම් පනමේ රසාසං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නාහං බික්ඛවේ ආදිකේනේව අඤ්ඤාරාදනං වදාමි අපිච බික්ඛවේ අනුපොබ්බ සික්ඛා අනුපොබ්බ කිරියා අනුපොබ්බ පටිපදා අඤ්ඤාරාදනා හෝති ඉති ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ලොස්සනිස් බෝධි විහාරස්ථානයේ මාසිකව සිදු කෙරෙන සීල සමාදන් වැඩසටහන අද 2021 වර්ෂයේ අවසාන පුණ පොහොව දිනය උඳුවා පොහොව දිනය වෙනුවෙනුයි පින්තුන් මේ සීල සමාදන් වල ඉන්නේ අද අප ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේන කීටාගිරි කියන සූත්‍රය බුදුරජාණන් වහන්සේ කීටාගිරි කියන ප්‍රදේශයේහි වැඩ වාසය කරන අවස්ථාවේදී අස්සජී පුනබ්බසුක කියන භික්ෂුන් දෙනම අරබයා දේශනා කරපු ඒ දෙනමගේ ජීවිතයේ එක්තරා සිද්ධියක් නිමිති කරගෙන භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා උදෙසා දේශනා කරපු සූත්‍රයකුයි කීටාගිරි සූත්‍රය කියලා කියන්නේ භාගතුන් වහන්සේ දේශනා කරපු හැම දේශනාවකම සිද්ධ කරන්නේ අපට අපේ ජීවිතයේ තේරුම් ගන්න අවබෝධය ලබා දෙීම. ජීවිතයේ තේරුම් ගන්නවා කියලා කියන්නේ ඇත්තටම අපේ සිත සහ කය දෙක ගැන තේරුම් ගැනීම. ඒ අතරිනුත් විශේෂයෙන්ම අපේ සිතේ ස්වභාවය තේරුම් ගන්නටයි බුදුහාමුදුර අපට ධර්ම දේශනා කළේ. ඒ සිතේ ස්වභාවය තේරුම් ගන්න පමණට අපි දන්නවා යම් වෙලාවක අපේ සිත අපිරිසිදුව තියෙනවා නම් ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් හිත අපිරිසිදුව තියෙනවා නම් අපි ඒලාවේ සතුටෙන් ඉන්නේ. අපි ඒලාවේ සතුටෙන් නෙවෙයි, අපි දුකෙන් ඉන්නේ. යම් වෙලාවක අපි ලෝභ, ද්වේෂ, මෝහ වලින් හිත මුදවාගෙන නම් ඉන්නේ, ඒ වෙලාවේ අපි සතුටෙන් ඉන්නේ. ඉතින් බුදුහාමුදුර අප කෙරෙහි ඉතාම අනුකම්පාවෙන් සසර බොහෝ කාලයක් පෙරම් පුරලා මේ දහමක් අපට අවබෝධ කරගලා දුන්නේ උන්වහන්සේගේ නිවන් දකින විතරක් නෙවෙයි ඒ දහමින් තවත් බොහෝ ජීවිතවලට ආලෝකය සලසා ගන්නට හිතේ පිරිසිදු බව ඇති කර ගන්නටයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. ඒ බුදුරජාණන් වහන්සේට අපි දක්වන කෘතඥතාවය තමයි ඒ දහම හොඳින් අවබෝධ කරගෙන හැකි තාක් දුරට ජීවිතය තුළින් ක්‍රියාත්මක කිරීම. දහම ජීවිතය තුළින් පිළිගැනීම. පැත්ත පමණටයි අපේ හිත පිරිසිදු වෙලා හිතේ තියෙන දුක් පීඩා වලින් අපට නිදහස් වෙන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි අප මෙලවට ජනිත කරපු අපේ අම්මා තාත්තා දෙන්න වඩාත්ම කැමති අපි සතුටින් ඉනව දකින්න. අපේ සමීපතම ඥාතීන් අපට ආදරය කරන ඥාතීන් ජීවත් වෙලා ඉන්න අයත් මිය ගිය අයත් ඒ කවදාවත් කැමති නෑ අපි දුකින් ඉනව දකින්නට. අන්න ඒ නිසා අපි ඒ අපේ ළඟම ඥාතීන්ට ඇත්තටම අපි ආදරේ නම් ඒ ඥාතීන් අපි කෘතඥතාවය දක්වනවා නම් අප කළ යුතු ප්‍රධානතම දේ තමයි අපේ හිත හැකිතාක් ඉක්මනින් පිරිසිදු කරගෙන අපි මේ දුකෙන් නිදහස් වෙන්නට ඕන. අන්නේ දුකෙන් නිදහස් වෙච්ච පමණටයි ඇත්තටම අපේ ඥාතීන් අපි ගැන හිතලා සතුට වෙන්නේ. ඒ සතුට වීම තමයි පුණ්‍යානුමෝදනා කියලා කියන්නේ, අනුමෝදන් වීම. ඒ අපි දිහා දැකලා සතුට වෙනවා. අපේ අතීතගත අප්‍රමාණ ඥාති මිත්‍රාදීන් ඉහළ ආත්ම භවරිඳගෙන අපි දිහා බලාගෙන ඉන්නවා. ඉතින් අන්නේ ඥාතීන්ට කරන්න පුළුවන් ලොකුම උපකාරයක් තමයි අප ධර්මයේ හැසිරෙන එක. ඒකෙන් එක අතකින් අපේ හිත පිරිසිදු වෙලා අප දුකෙන් නිදහස් වෙනවා. අනිත් අතින් ඒ ඥාතීන් අපි දිහා බලලා පින් අනුමෝදන් වෙනවා. ඉතින් මේ කාරණේ අපි හොඳට සිහි තියාගෙන අපේ ජීවිත අපි සකසා ගන්නට ඕන. අපි බොහෝ ටික කලය ජීවත් වෙන්නේ ඉක්මනින් අපේ ආයුෂ ගෙවිල යනවා. සංස්කෘත සාහිත්‍යය දක්වනවා ගිරිනදී වේගෝපමං යෞවනං කියලා. හරියට යෝන් බව ජීවිතය කියන එක ඉහළ ස්ථානයක ඉඳලා පහළට ඇදහැලෙන දියැලක් වගේ කියලා. ඒ දියැල වතුර ඉක්මනටම පල්ලෙහාට ගලාගෙන යනවා, වැටෙනවා. අන්න ඒ වගේ අප මේ ගත කරන ජීවිතයත් එහෙමයි. ඉහළ දිව්‍ය ලෝකවල ඉන්න සමහර දෙවිවරු මිනිසු දිහා බලනවා. බලනකොට එයාට පේන කොහොමද මිනිස්යන් පිළිබඳව? හරියට අර කලාමැදිරි එළියක් එකපාර පත්වෙලා නෙවෙනා වගේ, ලයිට් එකක් නෙවෙනා වගේ තමයි ජීවිතය දැසියට පේන්නේ. අපි හිතනවා අවුරුදු අපි 50ක් 60ක් 70ක් 100ක් ජීවත් වුණා කියලා නේද? අපි හිතනවා ලොකු කාලයක් අපි ජීවත් වෙනවා කියලා. නමුත් වසර දහස් ගණන්, කල්ප ගණන් ඉහළ දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඉන්න අය මනස ලෝකයේදී හැබැයිම මෙයාට එක ජීවිතයක් අවුරුදු 100ක් ගත වෙන ජීවිතයක් වුණත් පේන්නේ ඉක්මනටම ලයිට් එකක් පත්වෙල නිවන වගේ. ඉතින් පින්නතුනි අන්න එවැනි අවස්ථාවක් අපි මේ සම්බුද්ධ ශාසනයක් ලැබලා ධර්මයක් ලැබුව අවස්ථාව හැකිතාක් ඉක්මනින් ඒ ධර්මයේ තේරුම් අරගෙන පුළුවන් තරම් දුරට අපි මානසිකව සුවපත් වෙන්නට ඕන. එයින් අපේ ජීවිතයට අපි උපරිම වටිනාකම ලබා දෙන්නට ඕන. අපේ ජීවිත වටින්නේ අපි කොයිතරම් දුරට දහමින් පෝෂණය වුණාද කියන කාරණය මත. අපේ ශරීරයේ මත අපේ වටිනාකම තීරණය වෙන්නේ නැහැ. අපේ වටිනාකම තීරණය වෙන අපි හිතන ආකාරය අනුව. කොයිතරම් ඉහළ දැක්මකින් අපි හිතනවද, කල්පනා කරනවද, මිනිස්සු ගැන හිතනවද? අන්න ඒ අනුව තමයි තීරණය වෙන්නේ අපි කොයිතරම් වටිනා කෙනෙක්ද කියන එක. අපි පාවිච්චි කරන වාහනේ වටිනාකම තීරණය වෙන්නේ, අපි ඉන්න නිවසේ වටිනාකම තීරණය වෙන්නේ, අපි ලබපු උපාධිය වටිනාකම තීරණය වෙන්නේ අපේ හිතන ආකාරය අනුව. ඉහළම ගුණාත්මක භාවයෙන් අපි හිතුවොත් තමයි අපේ ජීවිතවලට වටිනාකමක් ලැබෙන්නේ. අන්න ඒ බව දිනු කරගන්නටයි බුදුහාමුදුරුවෝ අපට උපරියම ලෙස ධර්ම දේශනා කළේ. ඒ සඳහා හේතුවන ඉතාම වටිනා සූත්‍රයක් අද අප මාතෘකාව වශයෙන් තෝරාගත්තේ කීටාගිරි සූත්‍රය. මජ්ඣිම නිකායෙහි මජ්ඣිම පඤ්චස්කේන කීටාගිරි සූත්‍රය. භාගතුන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනවා, නාහං භික්ඛවේ ආදිකේනේව අඤ්ඤාරාධනං වදාමි, අපිච භික්ඛවේ අනුකුබ්බ සික්ඛා, අනුකුබ්බ කිරියා, අනුකුබ්බ පටිපදා, අඤ්ඤාරාධනා හෝති කියලා. මේ පාලි පාඨයේ තේරුම තමයි භාගතුන් වහන්සේ සඳහන් කරනවා, මහණෙනි මම ආරම්භයේදීම මුලදීම ප්‍රඥාව නැත්තං නිවන දේශනා කරන්නේ නැහැ. ඒක අනුපූර ප්‍රතිපදාවක් අනුව අනුපුබ්බ කිරියා, අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ පටිපදා. අනුපූර ශික්ෂාවක් අනුව අනුපූර ක්‍රියාවලිය, අනුපූර ප්‍රතිපදාවකට මම මේක දේශනා කරන්නේ කියලා. උන්වහන්සේගේ වචන වලින් සඳහන් කරෝතින් භාගතුන් වහන්සේ සඳහන් කරනවා දානගතා සීලගතා සංඝගතා කාමනං ආදීනවං ඕකාරං සංකිලේසං නෙක්ඛම්මේ ආනිසංසං මේ ආදී වශයෙන් දානය පිළිබඳව කතා සීලය පිළිබඳව කතා ස්වර්ගය පිළිබඳව කතා කෙලෙස්වල ආදීනව කාමයන්හි ආදීනව කෙලෙස්වල ස්වභාවය මෙන්න මේ කරුණු ටිකෙන් ටික දේශනා කළා ශ්‍රාවකයන්ගේ සිත තැම්පත් වුණාට පස්සේ මෘදු වුණාට පස්සේ තමයි බුදුහාමුදුරෝ උන්වහන්සේගේ සුවිශේෂ දේශනාව වන චතුරාර්ය සත්‍ය පටිසම්පාදයේ හේතුඵල ධර්ම ආදී මේ ගැඹුරු ධර්ම කරුණා දේශනා කරන්න කියලා. භාගතුන් වහන්සේ සඳහන් කරන හරියට මේ ධර්මයේ උන්වහන්සේ පහරාජ සූත්‍රයේ විස්තර කරන විදිහට මේ ධර්මයේ හරියට මහා සාගරය වගේ. සාගරයේ වෙරළේ පටන් ක්‍රමානුකූලව ගැඹුරට යන දෙයක්. එකපාරම ගැඹුරු වෙන්නේ නැහැ සාගරයේ. අන්න ඒ වගේ මේ ධර්මයට ටිකෙන් ටික ගැඹුරට යන්නේ. සාමාන්‍ය ජනතාවට තමන් කැමති මට්ටමින් තමන්ගේ බුද්ධියේ පමණට මේ ධර්ම අහලා තේරුම් අරගෙන ඒක තමන්ගේ ජීවිතයට පිළිපැදලා ප්‍රඥාවේ පමණට ප්‍රයෝජන ගන්න පුළුවන්. අන්න එහෙම ධර්මයක් මේ තියෙන්නේ. මේක තමයි අනුපූර ප්‍රතිපදාව. නමුත් අපි එකක් දැනගන්නට ඕන. භාගතුන් වහන්සේ මෙහෙම දේශනා කරාට හැමතැනම මේ පිළිවෙල අනුගමනය කළා නැහැ. සාමාන්‍ය පොදු ඔඩියන්ස් එකකදී සාමාන්‍ය මට්ටමේ බුද්ධි ප්‍රමාණයක කෙනෙක් මුණ ගැහුණොත් තමයි මෙහෙම අනුපූර ප්‍රතිපදාවට ධර්ම දේශනා කරන්නේ. සමහර විට තනි පුද්ගලයේ, සුභග පුද්ගලයේ, gifted පුද්ගලෙක් මුණ ගැහුණොත් මේ ක්‍රමය වෙනස් වෙලා තියෙනවා. ආරම්භයේදීම ප්‍රඥාව දේශනා කළා තියෙනවා. ආරම්භයේදීම චතුරාර්ය සත්‍ය පරිසම්පාදයේ නාම රූප විග්‍රහ ආදී ගැඹුරු ධර්ම කරණා එක විට ජලයට බැසගෙන තියෙනවා. බාහ්‍ය දාරුචීරිය, ඒ වගේ පොකුසාති මේ වගේ කතන්දර සබලන්ට අපිට ඒක ඉතාම පැහැදිලි. පස්වග මහා නුගත්තත් ඒකට දානහන සංස කතා හැම කියලා ලොකුවට මූලික විස්තර කළේ නැහැ. ද්වේ මේ වික්ක ගන්තා පබජිතන නැසෙවි තම්බා කියලා ඍජුවම ධහමට බැසගෙන චතුරාර්ය සත්‍ය විස්තර කළා. යම් කිසි සමුදය ධම්මං සම්බන්ධ නිරෝධ ධම්මං කියලා දේශනා කළා. ඒ සුවිශේෂ පුද්ගලයා. මේ පිනදුන අතරනොත් ඒ වගේ අය ඉන්න පුළුවන්. එනිසා ඔබ දෙපැත්තම සමබර කරගෙන යන්නට දක්ෂ වෙන්නට ඕන. හැබැයි අපට ලැබිලා තියෙන කාලය තාම සීමිතයි අපේ ජීවිතේ. ඒ කාලය තුල ඉක්මනින්ම ගැඹුරම ධහම ස්පර්ශ කරන්න යන්නට ඕන. හැබැයි පිනදුන මෙතෙන්දී අපි තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. අප කොයිතරම් දුරට ධහම අපට ලැබෙනවද? ඒලෙමෙන ධහමෙන් කොයිතරම් දුරට අපේ ජීවිතයට ආලෝකය ලැබෙනවාද කියන එක තීරණය වන්නේ අපේ ළඟ හැකිතාක් දුරට ඉහළම මානව ගුණාංග ටික අපි රැක ගන්නට ඕන. අන්නේ ගුණාංග ටික අපිට රැක ගන්න බැරි වුණොත් අපි ඉහළ දහම් කරුණු වල තිබුණත් අපේ ජීවිතයට ඒව අවශ්‍ය සෝසනේ වෙන්නේ නැහැ. එයි අපිට පල්ලෙහා මට්ටමේ ගැටලු ටිකම නිතරම හිතේ තියෙන ඊට පස්සේ මේ ගැඹුරු ධර්ම කාරණයකට හිතේ දෙන්නේ අපි. අන්නේ නිසා අපි හැකිතාක් ඉක්මනින් අපේ හිතේ තියෙන දැඩි ලෝභයක් තියෙනවා නම්, අභිජ්ජාව තියෙනවා නම්, ඒක දාහනය ප්‍රගුණ කළ ඉක්මනට ඒ දැඩි ලෝභය අනු කර ගන්නට ඕන. ඒ වගේම අපේ හිතේ ද්වේෂයක්, මාන්නයක්, ඊර්ෂ්‍යාවක් මේ වගේ දුර්ගුණ තියෙනවා නම්, හැකිතාක් ඉක්මනින් බුදුදහමේ තියෙන ඒ ක්‍රම අනුගමනය කළා අපි ඉක්මනට මේ වටේ අඩු කර ගන්නට ඕන. එහෙම වුණොත් තමයි සැබෑ ලෙසම අපට ගැඹුරම ධර්මය ඇහෙනකොට ඒ දහමින් ගැඹුරටම යන්න පුළුවන්කම තියෙනවා. සූත්‍රයේ දේශනා කරනවා ඉතාම වැදගත් කාරණයක්. ප්‍රධාන වශයෙන්ම මේ සූත්‍රය විස්තර කරන්නේ ශ්‍රද්ධාව පිළිබඳව. එකක් ශ්‍රද්ධාව පිළිබඳව, අනිත් එක ආධ්‍යාත්මික ගමන් මගේ ඉන්න පුද්ගලයන් කොටස් හතකට බෙදලා හත් දෙනෙක් දේශනා කරනවා. ඊළඟට භාගතුන් වහන්සේ ශික්ෂාපද පනවනකොට උන්වහන්සේ කොයි ආකල්පයෙන්ද ශික්ෂාපද පනවල තියෙන භික්ෂුන් වහන්සේලට කියන ආකල්පය මේ සූත්‍රයෙන් පැහැදිලි වෙනවා. එතකොට මේ සූත්‍රයෙන් ප්‍රධාන වශයෙන් කරුණු කීපයක් ඉස්තර වෙනවා. එකක් තමයි ශික්ෂාපද පනවනකොට කොයි හැඟීමෙන්ද කොයි ආකල්පයෙන්ද බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් කෙරෙහි ශික්ෂාපද පනවුවේ කියන කාරණය. දෙවැනි කාරණය තමයි අර පුද්ගලයන් හත් දෙනෙක් ගැන කියනවා. උපතෝ භාග විමුක්ත, පඤ්ඤා විමුක්ත, කාය සත්‍යයේ දෙට්ටප්පත්ත සද්ධාවිමුත්ත ධම්මානුසාරිය සද්ධානුසාරිය කියලා පුද්ගලයන් හත් දෙනෙක් ගැන විස්තර කරනවා. ඊළඟට බුදුදහමේ තියෙන අනුපූර ප්‍රතිපදාව විස්තර කරලා ඊළඟට ශ්‍රද්ධා විනං ක්‍රමයෙන් ගැඹුරට ධම්මගේ අනාකාරය සඳහන් කරනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කතමංච භික්ඛවේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා අඤ්ඤාරාධනං හෝති. මහණෙනි කොහොමද මේ අනුපූර්ව ශික්ෂාව අනුපූර්ව ක්‍රියාව අනුපූර්ව ප්‍රතිපදාව මා දේශනා කරන්නේ? ඒ වගේම අරහත් භාවෙහි ප්‍රඥාවේ පිහිටලා මේ කරුණ මා කොහොමද දේශනා කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙදී තාම ලස්සන වාක්‍ය ටිකක් සඳහන් වෙනවා. සද්ධා ජාත උපසංකමති උපසංකමේතෝ පෛරුපාසති යන පෛරුපාසන්තෝසෝ තං ඕදහති ඕහිත සෝතෝ ධම්මං සුනාති සුත්වා ධම්මං ධාරේති දඨානං ධම්මානං අත්තං උපපරික්ඛති අත්තං උපපරික්ඛන්තෝ ධම්මානි ඥානක්ඛමන්ති ධම්මනි ඥානක්ඛන්තියා සති ඡන්தோ ජායති ඡන්ද ජාතෝ උස්සහති උසේකා තුලේදී තුලේකා පදහදී පහිතත්තෝ සමානෝ කායන කේව පරමං සත්‍යං සච්චකරෝති පඤ්ඤායතනං පටිවිද්‍ය පස්සති. මේකෙන් සඳහන් කරන්නේ සද්ධා ජාතෝප සංකමති. යම් කිසි කෙනෙකුට ශ්‍රද්ධාව තියෙනවා නම් ශ්‍රද්ධාව තියෙන කෙනා ත්‍රිවණ දෙලඹෙනවා. බුදුරජාණන් වහන්සේ වෙත, ධර්මයේ වෙත, සංඝ රත්නයේ වෙත, නැත්තම් කල්යාණ මිත්‍රයන් වෙත දෙලඹෙනවා. යම් කිසි කෙනෙකුට ශ්‍රද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් තියෙනවා නම් ත්‍රිවණ කෙරෙහි, එතනත්තා මේ ධර්ම මාර්ගයේ රකින් අය කෙරෙහි එළඹෙනවා, පැමිණෙනවා. සද්ධා ජාත උපසංකමති. උපසංකමිතව පෛරුපාසති. එළඹිල නිකන් ඉන්නේ, එළඹිලා ඒ ත්‍රිවණ ඇසුරු කරනවා. කල්‍යාණ මිත්‍රන් ඇසුරු කරනවා. හැබැයි කල්‍යාණ මිත්‍රන් ඇසුරු කරද්දී තමන් වහන්දුරට නිහතමානී වෙන්නට ඕන. ඒ වගේම අඛණ්ඩව දිගින් දිගටම ධර්ම සාකච්ඡා වේදෙනට ඕන. උපසංකමිතව පෛරුපාසති එළඹිලා ඇසුරු කරනවා. ඇසුරු කරනකොට තමන් දක්ෂ වෙන්නට ඕන. මෙතෙන්දි තමයි සෝෂල් ස්කිල්ස් තියෙන්නට ඕන. නියම සෝෂල් ස්කිල්ස් කියන්නේ කොමියුනිකේෂන් ස්කිල්ස් කියන්නේ මෙතෙන්ට. සාමාන්‍ය යාළුවාගේ ළඟ අපිට කොමියුනිකේෂන් ස්කිල්ස් තියෙනව නේද? හැබැයි කල්‍යාණ මිත්‍රයන් ළඟදී අපිට බොහෝ විට සෝෂල් ස්කිල්ස් නැහැ. මෙන්න මෙතෙන්ද පින්න දෙන අපි ඉතාම බුද්ධිමත් වෙන්නට ඕන. කල්‍යාණ මිත්‍රයන් මොන ගැහුණාම ඇතැම් විට අපි එච්චර ගණන් ගන්නෑ සමහර ලාට. ඒ නිසා අපට සිද්ධ වෙනවා අඛණ්ඩව කල්‍යාණ මිත්‍රයන් එක ඉන්න බැනුම් අහාරී ඉන්න වෙනවා. එහෙම හිටියොත් තමයි අපි නියම ලෙසම මේ කල්‍යාණ මිත්‍රයන් ඇසුර ලබන්න දක්ෂ වෙන්නේ. උපසංකමිතව පෛරුපාසති පෛරුපාසන්තෝ සෝතං ඕදහති. ඇසුරු කළ කල්‍යාණ මිත්‍රයාමගේ යාළුවෙක් කියලා නිතර හඳුනා දෙන එක විතරක් නෙවෙයි. අපි දක්ෂ වෙන්නට ඕන ඒ කල්‍යාණ මිත්‍රයන්ගේ ළඟ තියෙන දහම් කරුණු අසා දැනගන්න. මෙන්න මෙතේදී ඊටාම වැදගත් කාරණයක් තියෙනවා. අපි දක්ෂ වෙන්නට ඕන ඒ ඇසුරු කරන කල්‍යාණ මිත්‍රයන් කොයිතරම් ප්‍රඥාවන්තද, කොයිතරම් දහම තේරුම් අරගෙන ඉන්න අයද කියලා අපි හඳුනාගන්න දක්ෂ වෙන්නට ඕන. ඒක අපිට එකතකින් කලින් එයාගෙන් බණහපු සාකච්ඡා කරපු අයත් එක්ක අපට අසා දැනගන්න පුළුවන්. අනිත් අතින් සාකච්ඡාය ප්‍රඥා වේවිතබ්බෝ කියලා කාරණයක් තියෙනවා. කෙනෙක් හඳුනාගන්නේ මොහොගෙන්ද කියලා. ධර්මයේ සඳහන් වෙනවා කොහොමද කෙනෙක් හඳුනාගන්නේ? බොහෝ විට අපි හඳුනාගන්නේ බාහිරට ලස්සන නම් නැත්නම් හොඳට තැම්පත් යනවා නම් අපිත් එක්ක හොඳට කතා බහ කරලා hina වෙලා අපේ ලෙඩ දුක වලට පිහිට වෙනවා නම් අපි ඒ තමයි සාමාන්‍ය කල්‍යාණ මිත්‍රයන් කියලා කියන්නේ නේද? නමුත් පින්වතුනි බුදුදහම ඊට වඩා ගැඹුරට යනවා. කල්‍යාණ මිත්‍රයා හඳුනා ගැනීමේදී ප්‍රධාන නිර්ණායකයක් තමයි සාකච්ඡාය ප්‍රඥා වේදිතබ්බෝ කියන කාරණය. සාකච්ඡාවෙන් දීර්ඝ කාලයක් සාකච්ඡා කිරීමේ ප්‍රතිඵල විදියට තමයි ඔවුන්ගේ ප්‍රඥාව හඳුනාගෙන අපි ගැඹුරට යන්නට ඕන. එතකොට අන්න එවැනි කල්‍යාණ මිත්‍රයන් මොන ගැහුණොත් අපි මොකද කරන්නේ? සෝතං ඕදහති. තමන්ගේ කන් දෙක නැඹුරු කරනවා. අහන සෝදානම්. මෙන්න මේ සුවච බව කියන එක බුදු දහමෙහි ආධ්‍යාත්මික ගමන් මගේ සුවිශේෂී ලක්ෂණයක් විදිහට සනිටුහන් වෙනවා. සුවච බව කියන එක. දැන් මේ ධර්ම ශ්‍රවණය කරන ඔබ හැම දෙනාගේම ළඟේ සුදුසුකම තියෙනවා. ඔබ හුඟක් ඒකට සතුටු වෙන්න. තමන් දේශවන් වලින් අහන සෝදානමක් තියෙනවා. මේ සුවච බව කියන එක බුදු දහමෙන් නිතර අගය කළ තියෙනවා. සම්මාදිට්ඨිය ලැබීම සඳහා ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. ඒ තමයි එකක් ධර්මශ්‍රවණය, අනිත් එක යෝනිසෝමනසිකාරය. කල්යාණ මිත්‍රයන් තමාට ලැබුණාට විතරක් බෑ, තමාට මේ සුවච භාවය, මේ ඕහිත සෝත කියන කාරණය, කර්ණිමිත සූත්‍රය කියන විදියට සුවච කියන ලක්ෂණය තියෙනට ඕන. අන්න ඒක තියෙනවා නම් අපිට මේ ආධ්‍යාත්මික ගමන මගේ යතුර තියෙනවා වගේ අපට යතුරෙන් දොර ඇරලා ඉදිරියට යන්න පුළුවන්. ඕහිත සෝතෝ ධම්මං සුනාති, ඒ කන් දෙක යොමු කරපු කෙනා ධර්මයේ ශ්‍රවණය කරනවා. ඕහිත සෝතෝ ධම්මං සුනාති සුත්වා ධම්මං ධාරේති, ඒ අහපු ධර්මය ධාරණය කරගන්නවා. දතානං ධම්මානං අත්තං උපපරික්කති, ඒ දරාගත්තා වූ ධර්මයේ අර්ථය නිතර නිතර විමසල බලනවා. සර්ග මාර්ගය ගැන කිව්වනම් සර්ග මාර්ගය කොහොමද, ඒක පදනම මොකද්ද? මොක්ෂ මාර්ගය කිව්වනම් මොක්ෂ මාර්ගයේ පදනම මොකද්ද? ඒකේ ලක්ෂණ මොනවද? ඒක ගැඹුරට යන්නේ කොහොමද? මෙන්න මේ කරුණෝ යහ යලි තේත නැත්තා විමසා බලමු. දතානං ධම්මානං අත්තං උපපරික්කති, අත්තං උපපරික්කන්තෝ ධම්මා නිජානං කමන්ති, මේ අර්ථය ඔහු නිතර විමසනකොට ටිකෙන් ටික ඔහු අවබෝධයට යනවා. ධම්ම නිජානං කන්තියා සති ඡන්දෝ ජායති, ඔහුට කැමැත්තක් ඇති වෙනවා මේ ධර්ම මාර්ගය ඉදිරියට යන්න. ඊළඟට ඡන්ද දාතෝ උස්සහති, ඒ කැමැත්ත නිසා උස්සාවන්ත භාවයක් ඇති වෙනවා. උස්සේත්වා තුලේති, අන්‍ය උස්සයත් එක්කම ඔහු සසඳලා බලනවා මේ ධර්ම කරුණ පිළිබඳව. නිතරම තුලණය කර කර බලනවා. මෙන්න මෙතන ඉතාම වැදගත් ලක්ෂණයක්. මේ තුලණය කිරීමේදී කොහොමද තුලණය කරන්නේ, කොහොමද බැලන්ස් කරන්නේ, කොහොමද විමසලා බලන්නේ? ධර්ම ශ්‍රවණය හරහා බලනෝ මේ හන ධර්ම කාරණාවලින් අපි සංසාර චක්‍රයේද ඉන්නේ, සංසාර චක්‍රයෙන් නික්මෙනවද කියන එක තුලණය කළ බලනවා. සංසාර චක්‍රය තුළ අවිද්‍යා පත්‍ය සංඛාරය කියන මේ සර්කල් එකේ ගියොත් දුක් විඳින වෙනවා. අවිද්‍යායත්තේ වාසයේ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියපු විදිහට අවිද්‍යාව ඉතුරු නැතුවම නිරුද්ධ කරොත් සංස්කාර ආදී නිරුද්ධ කළා දුකේ නිදහස වෙන පුරා කියන එක දන්නවා. නැත්නම් මදුපිණ්ඩික සූත්‍රයේ සඳහන් වන ආකාරයට ඒ සඳහන් වෙනවා චක්කොංච පටිජ රූපේ චුප්පජ්ජති චක්කු විඥානං, මෙන්න මේ වගේ ඇස ආදී මේ ආයතන තමන්ගේ කියලා ගත්තොත් ප්‍රපංච ගොඩනැගෙන ආකාරය දන්නවා. ඊට පස්සේ චක්කුන් අසති රූපං අසති චක්කු විඥානං අසති, ඇස නিত্য සබාත්ම වශයෙන් නොගත්තොත්, රූපේ නিত্য වශයෙන් නොගත්තොත් තමයි මේ ප්‍රපංච වල නිදහසන ආකාරයක් දන්නවා. මෙන්න මේක තමයි නිතරම තුලණය කරන මාවත. ඊට පස්සේ තොලහෙත්වා සමානෝ කායේන කේව පරම සත්‍යං සජ්ජ කරෝති, මෙන්න මේ තුලණය කළා යා පරම සත්‍ය සාක්ෂාත් කිරීම කරා යනවා. අවසානයේ වූ පඤ්ඤාය චේනං පටිවිජ්ජ පස්සති, ප්‍රඥාවෙන් ඔහු විනිවිද මේක දකින මට්ටමට එනවා. සූත්‍රයේ සාරාංශය මේක පින්නතුනි. මේක දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේට කලින් පුද්ගලයන් 7 දෙනෙක් ගැන පැහැදිලි කරනවා. ඒ තමයි උපතෝ භාග විමුක්ත කියලා පුද්ගලයන් ගැන සඳහන් කරනවා. උපතෝ භාග, උපත කියන්නේ දෙක කියන එක. දෙපැත්තකින් නිවන කරා ආපු කෙනෙක් ඉන්නවා. කොහොම දෙක පැත්තකින් ඔහු සමතේ දිනු කරලා ඔහුගේ තියෙන රාගාදී මූලික කෙලෙස් ටික අඩු කරගන්නවා, නැත්නම් රූපයට තියෙන ආසාව අඩු කරගන්නවා. අනිත් පැත්තෙන් ප්‍රඥා පැත්තෙන් දිනු කරලා විදර්ශනාව දිනු කරලා ඔහු අවිද්‍යාව දුරු කරනවා. මෙන්න මේ දෙපැත්තෙන්ම කෙලෙස් ප්‍රහින කිරීමට පත්වෙච්ච කෙනා. වෙනත් විදිහකින් කියනවා නම් ධර්ම මාර්ගයේ තියෙන සමත පූර්වංගම විදර්ශනාව විදර්ශනා පූර්වංගම සමතය කියලා. ඒ වගේම තියෙනවා මේ දෙකම එකට ගන්න ආකාරයක්ත් තියෙනවා. එතකොට මේ තැනැත්තා සමත පූර්වංගම විදර්ශන පැත්තනොත් කරනවා, විදර්ශනා පූර්වංගම සමත පැත්තනොත් කරනවා, අන්නේ දෙකම උපයෝගී කරගෙන ඉදිරියට ගිහපු කෙනාට කියනවා උබතෝ භාග විමුක්ත කියලා. ඊට පස්සේ තියෙනවා පඤ්ඤා විමුක්ත කියලා පුද්ගලයෙක් කියනවා. පඤ්ඤා විමුක්ත කියන්නේ විදර්ශනා පූර්වංගමව සමතේට ආපු කෙනා. විශේෂයෙන් සුභග පුද්ගලයන් මොන ගහනම් බුදුහාම දේශනා කරන්නේ දිට්ඨේ දිට්ඨමත්තං සුතේ සුතමත්තං ආදී ධර්ම කරුණු ගැඹුරින්ම ගැඹුරු පැත්තින්දලා සිත් සමතේ කරගන්න ආකාරය සඳහන් කරනවා. බාහ්‍ය දාර්ථේට පුක්කසාති, ඒ වගේම හත්තිගාම උග්ග, මේ වගේ ඇට පස්සක මහණුන්, සරුවත් මාහිමියන්, මේ වගේ ඇට මේ කරුණ දේශනා කරපු ආකාරය අපිට දැක ගන්න පුළුවන්. මෙන්න මේ දෙන්නා ගැනම සඳහන් කරන්නේ උපතෝ භාග විමුක්තයි, පඤ්ඤා විමුක්තයි. මේ දෙන්නා ගැනම සඳහන් කරනවා මොවුන් ආශ්‍රවශය කරපු දෙන්නේ. ඊළඟට සඳහන් කරන මේ දෙන්නාට මැත්තේ කරන දෙයක් නෑ, මම අප්‍රමාදී වෙන්න කියලා මේ දෙන්නාට කියන්නේ නෑ කියලා. ඇයි ඔවුන් ආශ්‍රව පරික්කේන හොන්ති, ආශ්‍රවශය කළා ඉන්නේ. ඊළඟ පුද්ගලයන් තුන් දෙනෙක් ගැන සඳහන් කරනවා, ඒ තමයි කාය සංකේ දිට්ඨප්පත්ත සද්ධා විමුක්ත කියලා. කාය සංකේ දිට්ඨප්පත්ත සද්ධා විමුක්ත කියලා තුන් දෙනෙක් ගැන කියනවා. මෙතන කාය සංකේ කියන එකට විවිධ අර්ථ සඳහන් වෙනවා. ඔහුගේ කයම සාක්ෂි ස්ථානයේ තියාගෙන ධර්මයේ වඩලා මාර්ගඵලට පත් වුණු කෙනා කියලා. ඊළඟට සද්ධා විමුක්ත, ශ්‍රද්ධාවෙන් මුක්තියට පත් වෙච්ච කෙනා දිට්ඨප්පත්ත, මේ සමාධියට පැමිණීමේ විමුක්තියට පත් වෙච්ච ආදී වශයෙන් අර්ථ විග්‍රහ කරගන්න පුළුවන්. කෙසේ වෙතත් මේ තුන් දෙනාගේ ලක්ෂණ මොනවද? ඒ තමයි කාය සංකේ දිට්ඨප්පත්ත සද්ධා විමුක්ත. මේ පුද්ගලයන් තුන් දෙනෙක් ගැන කියනවා, මේ පුද්ගලයන් තුන් දෙනා කොහොමද ඔවුන් නිවන් මාර්ගට බැසගෙන ඉන්නේ? ආරේ පුද්ගලයන්. නමුත් ඒ අය ඒකේ ආශ්‍රව පරික්ඛේනා හොන්ති, සමහර ආශ්‍රව ශය කළ තියෙන්නේ. නමුත් තව සමහර ආශ්‍රව තව දුරටත් ප්‍රහීණ කරන්න තියෙනවා. සංයෝජන ගත්තොතින් මේ තුන් දෙනාම සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන සපුරාම ප්‍රහීණ කළ ඉන්නේ. අනිත් සංයෝජන කොයි මට්ටමේ ප්‍රහීණ කළද කියලා මේ තුන් දෙනා පිළිබඳව අනුපිළිවෙලින් කියන්න බෑ. එක කාය සංකේප පුද්ගලෙක් ඉන්න පුළුවන් සෝතාපන්න කෙනෙක්. ඒ වගේම තව කෙනෙක් සකදාගාමි කෙනෙක් වෙන්න පුළුවන්. තව කෙනෙක් අනාගාමි වෙන්න පුළුවන්. දිට්ඨප්පත්ත ගත්තත් එහෙමයි. එයත් සෝතාපන්න කෙනෙක් වෙන්නත් පුළුවන්, සකදාගාමි කෙනෙක් වෙන්නත් පුළුවන්, අනාගාමි කෙනෙක් වෙන්නත් පුළුවන්. දිට්ඨප්පත්ත කාය සංකේ සද්ධා විමුක්ත, සද්ධා විමුක්ත පුද්ගලයා මේ එකම නමින් ඉන්න ඉස්තර තුනකින් පුද්ගලයන් තුන් දෙනෙක් ඉන්න පුළුවන්. එතන සූත්‍රවල මේ පුද්ගලයන් ගැන විස්තර කරනවා. අහවල් පුද්ගලයා වැදගත් කියලා ඒකාංශිකව කියන්න බෑ. නමුත් මේ තුන් දෙනාගේම ලක්ෂණය තමයි තුන් දෙනාම නිවන් මාර්ගට සපුරාම බැසගත්තු බුද්ධ අවිච්ඡ ප්‍රසාදන, ධම්ම අවිච්ඡ ප්‍රසාදන, සංඝ අවිච්ඡ ප්‍රසාදන, ආරේපන්ති සීල කියන මේ ලක්ෂණවලින් යුක්තයි. මේ තුන් දෙනාම අරසංග මාර්ගයේ ඍජු ලෙසම බැසගෙන ආරි පුද්ගලයන් බවට පත් වෙච්ච අය ඔවුන් යම් කිසි මට්ටමකින් ආශ්‍රව දුරුකල ඉන්නේ. නමුත් සම්පූර්ණම ආශ්‍රවශය කළත් නැහැ. අන්නේ තුන් දෙනා ගැන කියන්නේ තව දුරටත් ධර්ම මාර්ගයේ අප්‍රමාදීව ඉන්න කියලා මානුශාසනා කරනවා කියලා භාගතුන් වහන්සේ සඳහන් කරනවා. ඊළඟ තුන් දෙන්න තමයි ධම්මානුසාරය සහ සද්ධානුසාරය කියන දෙන්න. මේ තුන් දෙනා මේ දෙන්නත් ධර්මය අහලා තියෙනවා, සෘතවත් භාවය ලැබලා තියෙනවා. නමුත් මේ අය තාම සංයෝජන දුරු කළ නැහැ. කිසිම සංයෝජනයක් තාම දුරු කළ නැහැ. හැබැයි දුරු කරන්න සියලුම සුදුසුකම් වලට ආසන්න වෙලා මේ දෙන්න ඉන්නේ. කවුද දෙන්න? ධම්මානුසාරය සහ සද්ධානුසාරය කියලා මේ දෙන්න. ඔවුන් ශ්‍රද්ධාව, විරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයන් හොඳට ප්‍රගුණ කරමින් ඔවුන් ආරි මාර්ගයට බැස ගන්නට ආසන්නයෙන් ඊට සූදානම් වෙමින් ඉන්නවා. ඔවුන් ඉන්ද්‍රිය ධර්ම සමතුලිත කරමින්, විවේකයේ ඇසුරු කරමින්, කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින්, අඛණ්ඩව ධර්මයේ ශ්‍රවණය කරමින් ඔවුන් මේ ධර්ම මාර්ගයට සමීප වෙන්න දෙන්නේ කැටිට සඳහන් කරනවා. නමුත් මේ දෙදෙනාගේ තියෙන සුවිශේෂ සත්‍ය තමයි ධම්මානුසාරී සහ සද්ධානුසාරී කියන මට්ටමට කෙනෙක්පත් වුණොත් ඔවුන් දෙදෙනා සෝතාපන්න නොවේ මරණයටපත් වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඒතරක් නෙවෙයි. සුවිශේෂී කාරණයක් සඳහන් වෙනවා. මෙවැනි පුද්ගලයෙක් යම් කිසි ලෝකයක ඉන්නව නම් ධම්මානුසාරී සහ සද්ධානුසාරී මට්ටමේ කෙනෙක් ඉන්නවා නම් එක කෙනෙක් හරියේ ලෝකේ. ඒ ලෝකේ විනාශ වෙන්නාවක් විනාශ නොවේ තිතකප්ප කියලා විනාශ නොවේ මේ පුද්ගලයා සෝවාන් වෙනකන් ඉන්නවා කියලා. ඒ තරම් ප්‍රබලයි කියලා. පින්නතුනි මෙන්න මේ වගේ සද්ධානුසාරී කෙනාගෙන් ආරම්භ වෙලා ධම්මානුසාරී කාය සක්කි දිට්ඨපත්ත සද්ධාමිමුක්ත පඤ්ඤාමිමුක්ත උපතෝ භාග විමුක්ත කියලා මේ වගේ පුද්ගලයන් හත් දෙනෙක් ගැන කීටාගිරි සූත්‍රයේ සඳහන් වෙනවා. ඊළඟට මේ හත් දෙනාට අමතරව තව සූත්‍රවල චේතෝ විමුක්ත කියලා කෙනෙක් ගැන සඳහන් වෙනවා. පඤ්ඤා විමුක්ත චේතෝ විමුක්ත කියලා පුද්ගලයන් දෙන්නේ සමහර සූත්‍රවල සඳහන් වෙනවා. අන්නේ චේතෝ විමුක්ත පුද්ගලයාගේ ලක්ෂණය තමයි ඔහු සමත පූර්වංගමව විදර්ශනා පැත්තට ධර්මයේ වඩපු කෙනා. ඒ චේතෝ විමුක්ත කියන කෙනා ඇතැම් විට අරහත් භාවයටම පත් වෙන්න පුළුවන්. ඇතැම් විට අනාගාමි මට්ටමේ ඉන්න පුළුවන්. එයින් පල්ලෙහා නැහැ. ඒ චේතෝ විමුක්ත කියන පුද්ගලයා. එතන මේ පුද්ගලයා ගැන සරල අදහසක් අපි මේ සඳහන් කළේ අපි ඊට වඩා තවත් ගැඹුරු කරුණු කීපයක් සාකච්ඡා කරන්න යන නිසා අපි මේ ගැන සරලව කතා කරන ප්‍රශ්නයක් තියෙනම ඔබට අහන්නටත් පුළුවන් ඉදිරියේදී අහන්නට අවස්ථාව ලබා දෙනවා. පින්තුනි අද ධර්ම දේශනාවේදී අපි විශේෂයෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ ශ්‍රද්ධාව පිළිබඳව. මේ ශ්‍රද්ධාව කියන එක පින්තුනි ඉතාම වැදගත් කාරණයක්. ශ්‍රද්ධාව කියන්නේ විශ්වාසවන්ත භාවය. වෙනත් විදිහකින් කියනවා නම් යම් කිසි කෙනෙක්ගේ ප්‍රැක්ටිස් එක පිළිබඳව, භාවිතය පිළිබඳව, තමන් දැනට පුහුණු කරන දේ පිළිබඳව තියෙන විශ්වාසනියක් තියෙනවා. බොහෝ විට ශ්‍රද්ධාව කියව ගම අපට හිතෙන්නේ සම්බුද්ධ ශාසනයක විතරයි මේ ශ්‍රද්ධාව තියෙනවා නේ බැහැරව නැහැ කියලා. බුදු දහම සංගයගෙන තෙරුවන් පහළ වෙච්ච ස්ථානයක විතරයි ශ්‍රද්ධාව තියෙනවා නේ කියලා අපට හිතෙන්නේ නැහැ මිට. නමුත් වෙනසෙන් එහෙමම නැහැ. ඇයි ඒකට හේතුව? භාගතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ සඳහන් කරනවා උන්වහන්සේ බෝධිසත්ව කාලයේදී ආනාර කාලාම උද්දකරාම පුත්ත කියන මේ දෙදෙනා ඇසුරු කරන කාලයේදී වෙච්ච සිදුවීමක් ගැන සඳහන් කරනවා. එතෙන්දි බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ආනාර කාලාමට ශ්‍රද්ධාව තිබුණා මට ශ්‍රද්ධාව තිබුණා. උද්දකරාම පුත්‍රට ශ්‍රද්ධාව තිබුණා මට ශ්‍රද්ධාව තිබුණා කියලා. එහෙනම් වෙනුතුනේ මොකද්ද මේ? තාම බුද්ධ ධම්ම සංඝ ගැන තේරුණ පහල වෙලාවක් නැහැ ලෝකේ. එවැනි කාලයක සිදුවීමක් විදියට භාගතුන් වහන්සේ සඳහන් කරනවා ආනාර කාලාමර ශ්‍රද්ධාව තිබුණා මට ශ්‍රද්ධාව තිබුණා උදකරම් පුත්‍ර ශ්‍රද්ධාව තිබුණා මට ශ්‍රද්ධාව තිබුණා කියලා. ඒ වගේම ආනාර කාලාම උදකරම් පුත්‍ර කියන මේ දෙදෙනා කිසියම් ආධ්‍යාත්මික ස්ථානයකට පත්වලා හිටියා නම් මමත් ඒ තත්ත්වයට පත් වුණා කියලා. මෙන්න මෙතෙන් ඉතාම පැහැදිලි කාරණයක් පින්නතුනේ ශ්‍රද්ධාව කියලා කියන්නේ යම් කිසි කෙනෙක් දැනට යමක් පුහුණු කරනවා නම් අන්න ඒ පුහුණු කරන දේ පිළිබඳව තියෙන විශ්වාසනියක්. දැන් අපි වෛද්‍යවරයෙක් ළඟට යනකොට අපිට වෛද්‍යවරයා ගැන විශ්වාසනියක් තියෙනවා. අපි යාගේ සහතික පත්‍ර පරීක්ෂා නොකර අපිට යා නිසි ප්‍රතිකාර කරන ගැන විශ්වාසනියක් තියෙනවා. ඒක ශ්‍රද්ධාව. අපි ගුරුවරයෙක් ළඟට යනකොට ඒ ගුරුවරයාගේ ළඟදී මෙන්න මේ සෝසුසුකම් උඩ තියෙනවා මට මේ විෂය උගන්වන්න උඩ සෝසුකම් තියෙනවා කියලා විශ්වාසනියක් තියෙනවා. අපි කවුන්සලර් කෙනෙක් ළඟට යනකොට අපිට විශ්වාසයක් තියෙන හෝ කවුන්සලින් දන්නවා උඩ එතික්ස් තියෙනවා කියලා. මේ හැම වෘත්තියකටම අදාළ එතික්ස් කියලා තියෙන ආචාර ධර්ම තියෙනවා. අන්නේ ආචාර ධර්ම වල මත පිළිදලා මේත නැත්තා මේ වෘත්තිය කරනවා කියන විශ්වාසනියක් අපිට තියෙනවා. ඒ නිසා ගුරුවරයෙක් ළඟ අපි විස්තර ඉතාම සුහඳව අවංකව කතා කරනවා. වෛද්‍යවරයෙක් ළඟට ගියාම අපේ තියෙන ලෙඩ ටික ඔක්කොම කියනවා. අපේ ශරීරයේ කිසියම් කොටසක් පෙන්වන්න කිව්වොත් අපි ඕනම ශරීර ඕනම කොටසක් පෙන්වනවා යාට. අපේ ශරීරේ කැලක් කපන්න ඕනේ කිව්වොත් අපි යට ඉඩ දෙනවා. සර්ජරියක් කරන්න ඕනේ කිව්වොත් ඉඩ දෙනවා යාට. ඇයි එහෙම කරන්නේ අපි? අපි දන්න එකයි දෙකෙන් මෙයා වෘත්තිය දන්නවා. ඒ වෘත්තිට අදාළ මේ ආචාර ධර්ම පද්ධති මෙයා දන්නවා කියන අපි දන්නවා. කවුන්සලර් කෙනෙක් ළඟට ගියොත් අපි ඒ කවුන්සලර් අපේ අහන සියලුම ප්‍රශ්නකට අපි උත්තර දෙනවා යාට. ඒ දෙන්නේ අපි දන්නවා යාට කියන දේ තව කෙනෙක් එක මෙයා කියන්නේ නැහැ කියන විශ්වාසය අපේ තියෙනවා. යා එතික්ස් ටික වෘත්තියට අදාළ ආචාර ධර්ම මත පිළිදල ඉන්නවා කියන එක අපි දන්නවා. මෙන්න මේක තමයි පින්නතුනි විශ්වාසය, ශ්‍රද්ධාව, ෆේත් එක කියලා කියන්නේ. මේක පින්නතුනි ඕනෑම වෘත්තියක තියෙනවා. ඕනෑම වෘත්තියක විතරක් නෙවෙයි. අපි යම්කිසි කෙනෙක් ළඟින් ඇසුරු කරනවා නම් ඒ ඇසුරු කරන කෙනා කොයිතරම් දුරට සුහදව දීර්ඝ කාලයක් ඇසුරු කරනවාද කියන තීරණය වෙන්නේ මෙන්න මේ කොන්ෆිඩන්ස් එකත් එක්ක. විවාහ වෙච්ච කෙනෙක් ගත්තත් මුලදී අපි සම්බන්ධ වෙන්නේ රූපයත් එක්ක ලස්සනට. නමුත් මේ ලස්සනෙහි සම්බන්ධය වැඩි කලක් තියාගන්න බැහැ, ඒක වෙනස් වෙනවා. ලස්සන වෙනස් නොවී තිබුණත් ඒ රූපෙට හැමදාම එක වගේ බැඳිලා නැහැ. ඒක පස්සේදී ඒ මුලින් තිබිච්ච ප්‍රසන්න බව අඩු වෙනවා. ඊට පස්සේ බැඳෙන කොහොමද දැන් එක්ක? මෙන්න මේ ශ්‍රද්ධාවත් එක්ක, ගතිගුණත් එක්ක, විශ්වසනීයත්වයත් එක්ක. කොයිතරම් ලෙඩ දුක් හැදුනත්, කොයිතරම් සම්බාධකාවත්, ලෝකේ කොයිතරම් නිඳාපාසාවත් මේ දෙන්නේ දීර්ඝ කාලයක් එකට ජීවත් වෙන්නේ, කොයිතරම් වසර ගණනක් ජීවත් වෙනවද කියන එක තීරණය වන්නේ මෙන්න මේ විශ්වසනීයත්වය මත. පින්නතුනි අන්නේ වගේම තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙච්ච කාලෙක ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් දකින අවස්ථාවක ඒ සද්ධර්මය අහන වෙලාවක අපට ශ්‍රද්ධාවක් හට ගන්නවා නම් මොකද ඒ හටගන්න ශ්‍රද්ධාව? බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇති වෙන ශ්‍රද්ධාව කියලා කියන්නේ උන්වහන්සේ නිවැරදි දහමක්, දුකේ නිදහස් වෙන දහමක්, අපේ ජීවිතයට සැනසීම උදා කළ දෙන දහමක් මුන්වහන්සේ අවබෝධ කරගත්තා කියන විශ්වාසණියත්. උන්වහන්සේගේ ධර්මයේ පිළිබඳව ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? මේ සද්ධර්මයේ පිළිවැදීමෙන් අපට වෙනස් සීලොම දේවල් කරන්නට වඩා කලින් ඉක්මනට මේක රිසල්ට් එක ප්‍රතිඵල ලැබෙනවා කියන විශ්වාසය. ඒ ධර්මයේ සාර්ථකයි. ඒ ධර්මයේ සාන්දිෂ්ඨිකයි. මේ ජීවිතෙම විභාග අනිසංස ලැබෙනවා. ඒක අකාලිකයි. කල් නොයවා මේක අනිසංස ලැබෙනවා කියන විශ්වාසනීයත්වයයි මේ ධර්මයේ පිළිබඳ විශ්වාසය කියලා කියන්නේ. සංගරත්නයේ පිළිබඳ විශ්වාසය කියන්නේ මොකද්ද? සංගරත්නයේ සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්නයි, සාමිච්චපටිපන්නයි කියලා කියන්නේ ඇයි? මේ ස්වාමීන් වහන්සේලා ආර්ය ශ්‍රේණික මාර්ගයේ තේරුම් අරගෙන අවංකව මේ ආර්ය මාර්ගයේ ගමන් කරන උත්තරමයන් කියන විශ්වාසයක් තියෙනවා. අන්නේ විශ්වාසය උන්වහන්සේලාගේ ජීවිත තුලින් අපි දකිනවා. උන්වහන්සේලාගේ හැසිරීම තුලින් අපි බුද්ධිමත් නම් අපි අවංක නම් අපිට තේරුම් ගන්න පුළුවන් මේක. එදා අස්සජි හාමුදුරුවෝ වඩිනකොට මහමග අර උපදේශ පරිබ්‍රාජකයා මේ ස්වාමීන් වහන්සේව දැක්කා. දැකලා මොකද සඳහන් කළේ? දැකලා කියන්නේ ඔබ වහන්සේගේ ඉන්ද්‍රියන් හරි ප්‍රසන්නයි. ඔබ වහන්සේගේ ජීවිතයේ අභ්‍යන්තරේ මොකක් හරි ප්‍රැක්ටිස් එකක් තියෙනවා, පිළිවදන දෙයක් තියෙනවා. අන්න ඒක මට කියන්න කියලා සඳහන් කළා. පින්නතුනි එහෙනම් මේ ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? ශ්‍රද්ධාව කියලා කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ සද්ධාති තථාගතස්ස බෝධින් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය සරතථා ඥානය උන්වහන්සේගේ අරහන් ආදී බුදුගුණ පිළිබඳව තියෙන විශ්වාසණියත්. උන්වහන්සේගේ ධර්මයේ පිළිබඳ විශ්වාසය කියන්නේ මොකද්ද? අපි ලෝකයේ කරන සියලුම දේවල්ට වඩා මේ තථාගත ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඒක පුහුණු කරවතින් අර සියලුම දේවල්ට වඩා ඉක්මනින් තමන්ට ප්‍රතිඵල ලැබෙනවා කියන කාරණේ. ස්වාමීන් වහන්සේලා කෙරෙහි අපේ ගෞරවය මොකද්ද? උන්වහන්සේලා මේ නියමිත ධර්මයේ ශ්‍රවණය කරලා දරාගෙන උන්වහන්සේලා ප්‍රැක්ටිස් කරන ගමන් අපටත් මේක දේශනා කරනවා කියන ගෞරවය. අන්නේ ගෞරවය නිසා තමයි ස්වාමීන් වහන්සේලා කෙරෙහි රට රාජ්‍යවල දන් දුන්නේ, විහෙර විහාරස්ථාන දන් දුන්නේ. ඇතැමෙට තමන්ගේ කුසෙන් ලේයින් බිහිවන දරුවා ඒ සම්බුද්ධ ශාසනයට පූජා කළේ මෙන්න මේ විශ්වාසනීයත්වය නිසා. පින්නතුනි යම්කිසි වෙලාවක මෙන්න මේ විශ්වාසනීයත්වය ඇති වුණා නම් ඒ විශ්වාසනීයත්වයත් එක්ක තමන්ට දැඩි උත්සාහයක් ඇති වෙනවා, වීරියක් මේ ධර්ම මාර්ගයේ තමනුත් ඉදිරියට යන්න ඕන කියලා. ඒ සඳහා නිසලසම මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. ඒ ශ්‍රවණය කරන ධර්මයේ දුක නිදහස් වෙන්න පුළුවන් කියන පැහැදිලි දැක්මක් ඒ ධර්ම දේශනාව තුළින් තමට පේන්නට ඕන. අන්නේ අවබෝධය આવතින් එවැනි ශ්‍රද්ධාවට කියන්නේ සද්ධා බීජං. සද්ධාව බීජයක්. හරියට පැලේ කංගුරයක් ඇටයක් වගේ. ඒ ඒ ඇටෙන් තමයි මහා ප්‍රතාපවත් ගහක් නිර්මාණය වෙන්නේ. ශ්‍රද්ධාව නැමැති මූල බීජය මේ ධර්ම මාර්ගය තුළ රෝපණය කළොතින් සබ්බේපි සද්ධා මූලිකා සබ්බේපි කුසල ධම්මා කියලා කියනවා. ශ්‍රද්ධා මූල වල අනිත් සියලුම කුසල ධම්ම වැඩෙනවා කියලා. ශ්‍රද්ධාය තරති යෝගං. ශ්‍රද්ධාවෙන් මේ සංසාර ඕගය කෙලස් ඕගය ඉක්මවනවා කියලා. සද්ධේ දිවිත්තං පුරිසස සෙට්ටං. ශ්‍රද්ධාව තමයි පුරුෂයාට තියෙන ශ්‍රේෂ්ඨම ධනය කියලා කියනවා. ශ්‍රද්ධාව බලයක්, ශ්‍රද්ධාව ධනයක්, ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් කියලා සඳහන් කරනවා. පින්වතුනි අපි බලමු මේ ශ්‍රද්ධාව ඇති කර ගන්නට අපි කළ යුතු දේ මොකක්ද කියන එක. මේ ශ්‍රද්ධාව පින්වතුනි ආකාර දෙකකින් ඇති වෙනවා. එකක් තමයි සාංසාරික ජීවිතයේදී හුඟා තෙරුවන් ආශ්‍රය කරලා ශ්‍රද්ධාද ඉන්ද්‍රිය ධර්ම පුහුණු කරලා අපු කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට ධර්ම මාර්ගය ඇහෙනකොටම ඔහු ලෝකෙ කොහෙ හිටියත් ඒ කරා එනවා. ඔහු උපතින් මිත්‍යා දෘෂ්ටික පවුලක හිටියත් ශ්‍රද්ධා ඉන්ද්‍රිය දැඩිවම පුහුණු කරපු කෙනෙක් ඉන්නවා නම් ඔහුට බුද්ධ කියන වචනේ අහපු ගමම හු වෙනවා. හොඳම උදාහරණ තමයි අනාථපිණ්ඩික සිටුතුමා. ඔහුට බුද්ධ කියන වචනේ ඇහුණ විතරයි ඔහු රාත්‍රිය මෙන සූදානම් වුණා. බාහේ දාරු කීරිය ඒ වගේ පොකුසාති මේ වගේ බුද්ධ කියන වචනේ ඇහුණ විතරයි ඒ මොහොතම පිටත් වෙලා ආව දවස් ගණන් නිදි වරාගෙන මහමග ගියාගෙන. මේක ශ්‍රද්ධාවේක පැත්තක්. ඒ වගේ මීට වඩා අඩු මට්ටමේ අය බුදුරජාණන් වහන්සේ දැක්කට පස්සේ ඒ කාරණා ඇහුවට පස්සේ නැත්තම් අනිත් අය ඒ ධර්මයේ තියනකොට ඒ අය මේ ඔස්සේ ඇවිල්ලා ධර්ම ශ්‍රවණය කළ ශ්‍රද්ධාව ඇති කරගෙන තියෙනවා. තවත් සමහර අවස්ථාවලදී මේ ගුණධම් පුහුණු කරගෙන ආවත් ඒ අය පාප මිත්‍රයන්ගේ ආශ්‍රයෙන් ඒවා වැසිලා තියෙන අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී ඇතැම් රහතන් වහන්සේලා වැඩ සිටි කාලයේදී උන්වහන්සේලා මේ වගේ පුද්ගලයන් හොයාගෙන ගිහිල්ලා එයට ධර්ම දේශනා කළා තියෙනවා. ශ්‍රද්ධාවෙන් උතුරල ගිහිපු අය බුදුහාමුදුරුව සංඝරත්නය හොයාගෙන ආවා. ශ්‍රද්ධාව අඩු අය නැත්තම් ශ්‍රද්ධාව වෙනත් දෙවලින් වැළැතිමිච්ච අය හොයාගෙන බුදුරජාණන් වහන්සේ සතපොන් සිය ගණන් ආගමනික වැඩම කළා. එතකොට මෙන්න මේ ශ්‍රද්ධාවේදී එකාතකින් මුලින් ශ්‍රද්ධාව ඇතු වෙනවා. අන්නේ මුලින් කිසියම් විදයක ශ්‍රද්ධාව ඇතු ආපු අය ගැන තමයි මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. ශ්‍රද්ධා ජාතෝප සංකම්පති කියලා. ශ්‍රද්ධාව මුලින් එන්න කලින් අනිත් අයගෙන් අහලා දැනගෙන මොහු තෙරුවන් වෙනවා. ඇවිල්ලා ධර්මයාල ටිකෙන් ටික ගැඹුරට යනවා. තවත් තැනක සඳහන් වෙනවා අවිජ්ජා සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකාය දසක නිපාතේ. මේ සූත්‍රයේ තියෙනවා ශ්‍රද්ධාව ඇති වෙන ටිකක් දුර ගියාට පස්සේ කොහොමද? කල්‍යාණ මිත්‍රයන් හමු වෙලා කල්‍යාණ මිත්‍රයන්ගෙන් ධර්ම ශ්‍රවණය කළා. ධර්ම ශ්‍රවණය කිරීමේ ප්‍රතිඵල විදිහට ශ්‍රද්ධාව ඇති වෙනවා කියලා. එහෙම යන අනුපිළිවෙලකුත් තියෙනවා. කෙසේ වෙතත් මුලදී ඇති වෙන්නේ අමූලික ශ්‍රද්ධා කියන මට්ටම. දැඩි ස්ථාවරයක් නැති මුලක් නැති ශ්‍රද්ධාව තමයි ඇති වෙන්නේ. ඒකේ තරම් ස්ථාවර නැහැ. ඊළඟ සඳහන් වෙනවා ආකාරවතී ශ්‍රද්ධා කියලා. ධර්ම ශ්‍රවණය කළ ධර්මයේ ගැඹුරු කරුණ අවබෝධ වුණාට පස්සේ ඇතිවන ශ්‍රද්ධාව. එතකොට අපි බලමු පිනොත්නේ මේ ශ්‍රද්ධාව ඇති වෙන අපි මොකද කරන්න ඕනේ කියලා. ප්‍රධාන වශයෙන්ම කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තියෙන්නට ඕන. එක එකකටකින් සතර පිනෙන් ලැබෙන දියා පින ලැබෙන වගේම තමන් දක්ෂ වෙන්නට ඕන. මේ ආත්මභාවයේදීත් තමන්ට කල්‍යාණ මිත්‍රයන් ලැබුණට පස්සේ කොහොම හරි ඒ කල්‍යාණ මිත්‍රයන්ගේ ධර්ම දේශනාවට හුඟන් දෙන්න. ඔබට සම්මුඛව මොන ගහේ නොගැසුණත් වර්තමානයේ තියෙන තාක්ෂණික දැනුමත් එක්ක අපි හුඟක් වාසනාවන්තයි. අපිට නොයෙක් ආකාරයෙන් ධර්මයට සම්මුඛ වෙන්න පුළුවන්. ඒක ලොකු භාගයක් අපේ ජීවිතයේ තියෙනවා. එතකොට අපේ ළඟ මේ ගුණාංග ටික තිබ්බොත් අපි ටිකෙන් ටික කල්‍යාණ මිත්‍රයන්ගේ තැලිමිලා අපි ඒක අහන්න සෝදානම් වෙනවා. අන්නේ සෝදානම් වෙනකොට අපි ධර්ම ශ්‍රවණය කරනවා නම් ඒ අහන ධර්මයේ නෝනින් මෙනෙහි කරනවා නම් මෙන්න මේකෙන් තමයි සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. සම්මාදිටියට ආසන්නම කාරණා දෙකක් සඳහන් කරනවා. ඒ තමයි පරතෝගෝස සහ යෝනිසෝමනසිකාර කියන කාරණා දෙක. එක් පරතෝගෝස කියලා කියන්නේ වෙනත් කෙනෙක් වෙතින් ධර්ම ශ්‍රවණය කිරීම. යෝනිසෝමනසිකාරය කියන්නේ ඒ අහන ධර්මය නුවණින් මෙනෙහි කිරීම. එතකොට මොනවද අපට ඇහෙන්නේ? ධර්මයේ නාමයෙන් අපට ඇහෙනකොට ඒ දේශකයන් වහන්සේලා අනුපිළිවෙලට දේශනා කරනවා. දාන කතා, සීල කතා, සංඝ කතා, කාමනං ආදීනවන් ඕකරං සංකීර්යසම් මෙයාදී සඳහන් කරනවා. එතකොට දන් දීමේ ආනිසං සඳහන් කරන දන් දෙනකොට අපේ හිත ටිකෙන් ටික හිත පිරිසිදු වෙලා හිතේ සතුට වැඩි වෙන ආකාරය සඳහන් වෙනවා. දන් නොදෙන කෙනාට වඩා පින්නතුන් යමක් රැස් කරගෙන විඳින සතුටට වඩා තවත් කෙනෙකුට යමක් දුන්නට පස්සේ හිතේ ලොකු මෙලෙග් ගතියක් ලොකු සාන්සිලී භාවයක් ඇති වෙනවා. ගිහි පින්නතුන් හැටියට ඔබ තමන් පරිහරණය කරන අතරේදී තමන්ට පුළුවන් මට්ටමින් වෙනත් කෙනෙක්ට යමක් දෙනවා නම් ඒක තමට ආනිසංසදායි වෙනවා. ඒක එකතකින් තමන්ගේ ලෝභකම අඩු කරගන්නටත් අනිත් අතින් කල්යාණ මිත්‍රණකට නැඹුරු වෙන්නටත් දෙකටම මේ කාරණේ උපනිස්රය වෙනවා. තන අන්නේ දාහනේ දෙන ආකාරය ක්‍රම දෙකකට තියෙනවා. පිනොද සාදු කරන් දෙන්න බලන්න. තව සාදු කරන් දෙන්න. ඔව් අපි සඳහන් කළේ දාහනේ දෙන ආකාර දෙකක් තියෙනවා. විවිධ ආකාරයෙන් මේක ප්‍රවේදගත කරන්න පුළුවන්. එක විදිහක් තමයි අනුග්‍රහක බුද්ධියෙන් දෙන එක. ඒ ලබන කෙනා ගැන අනුකම්පාවෙන් දෙන එක. අනිත් එක පූජා බුද්ධියෙන් දෙන එක. පූජනීය උතුමේ කියලා හැඟීමෙන් දෙනකොට පූජා බුද්ධියෙන් දෙනවා. අනුග්‍රහක බුද්ධියෙන් දෙනවා කියන්නේ කෙනෙකුට අඩුපාඩුවක් බලලා දෙන එක. ඒකට ගුණයෙන් වැඩි කෙනෙකුට අපි දෙන්නේ පූජා බුද්ධියෙන් දෙන්නේ. එයාගේ අවශ්‍යතාවයටම වඩා අපි බලන්නේ එයාට ඒ දේ දීලා අපිට වෙනස් සිදු කරගන්න. නමුත් දුකේ මගේ යාචකා දෙන්න අපි දෙන්නේ යමක් දෙන්නේ එයාගේ දුකෙන් යාව මුදව ගන්න. ඒ වගේම අපි පින්තුනි මෙතන වැදගත්ම කාරණයක් දානගෙන සඳහන් කරනවා. ඒක අපි වා පැහැදිලිවම දැනගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවන්ත වගේම මහා කරුණාවන්තයි. එතකොට බුදුහාමුදුරුවෝ දක්ෂින විභංගාදී සූත්‍රවල දාන දෙනකොට සිල්වත් තමන් සිල්වන්තව ලබන කෙනා සිල්වන්තව දාන දෙන කියලා දේශනා කළා තියෙනවා. ඒ දේශනා කළා තියෙන්නේ ඇයි මේ දන් දෙන කෙනා ඇතැම් විට මේ ආත්ම භාවයම නිවන් දකින කෙනෙක් නෙවෙයි. මේ ඇතැම් විට තවත් සසර ගමන යන කෙනෙක්. අන්නේ යන කෙනාට සංසාරයේදී වැඩි ආනිසංස වැඩි බෙනිෆිට්ස් ලබා ගන්න පුළුවන් විදියට ඒකට මාර්ගයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා. ඇතැම් විට අපි දෙන්නේ කැම පාර්සලයක් වෙන පුළුවන්. ඒ කැම පාර්සලයේ දුප්පත් කෙනෙකුට දුන්නත් රහතන් වහන්සේ කෙනෙකුට දුන්නත් ලෝභය අඩු වෙන ප්‍රමාණය වෙනසක් නැහැ. නමුත් ආනිසංස සිදුවන ආකාරය වෙනසක් තියෙනවා. රහතන් වහන්සේට දෙන එකේ මහත් පරමානි සංස ලැබෙනවා. සාමාන්‍ය කෙනෙකුට දුන්නම එච්චර ලැබෙන්නේ නැහැ. අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ දක්ෂින විභංග සූත්‍රවලදී සාමාන්‍ය ත්‍රිසංගත සදෙකුට ඉඳන් දුස්සීල මිනිසෙක් කරා සිල්වන්ත කෙනෙක් මගඵලලාභී උතුමෙක් කොහොම ගිහිල්ලා රහතන් වහන්සේ, පස්සේ බුදුරජාණන් වහන්සේ, සම්මා සම්බුදුරජාණන් වහන්සේ, ඊළඟට සංඝරත්නය, සංසදු දාණය, ආවාස දාණය ඔහොම කියලා දානය ටිකෙන් ටික ආනිසංස වැඩි වෙන ආකාරය වේලම් සූත්‍ර වෙනි සූත්‍රවල දක්වලා තියෙනවා. ඒ දක්වලා තියෙන්නේ මේ දානය දෙන ඇත්තාට ඒ පින්වතාට ආනිසංස වැඩිපුර සිදු කරගන්න. ඒ වගේම පින්වතුනි මේ විදිහට දාන දෙන්නේ අපි බොහෝ විට මාර්ගඵල ලබනකම්. මාර්ගඵල ලැබීම හෝ නැත්නම් සෝතාපන්න වෙනකම් විතරයි අපි බොහෝ විට මේ ආනිසංසම හොය හොය දාන දෙන්නේ. එතන ඉක්මුවාට පස්සේ බලන්නේ මොකද්ද? ලෝභය අඩු කිරීම සඳහා ඊට පස්සේ දාන දෙන්නේ. ඒක ඊටාම පැහැදිලි සූත්‍රවල සඳහන් වෙනවා. සමහර සූත්‍ර ගත්තොතින් හත්තිගාමුග්ග සූත්‍රය වැනි සූත්‍ර. ඒ සූත්‍රයේ සඳහන් වෙනවා මේ ගෘහපතියා යම්සේ දවසක දානයක් දෙනවා නම් ඒ දානෙට සෝදානම් වෙච්ච දවසේ රාත්‍රිය ඇවිල්ලා දෙවිවරු ඇවිල්ලා මෙයාට රාත්‍රියේ කාලේ කියනවා හෙට දවසේ ඔබේ ගෙදර දානට එන ස්වාමීන් වහන්සේලා අහවල් ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්. අහවල් ස්වාමීන් වහන්සේ පඤ්ඤා විමුක්ත කෙනෙක්. අහවල් ස්වාමීන් වහන්සේ චේතෝ විමුක්ත කෙනෙක්. අහවල් ස්වාමීන් වහන්සේ කාය සක්කී, දිට්ඨපත්ත, සද්ධා විමුක්ත, ධම්මානුසාරී සද්ධානුසාරී කියලා කියනවට. අහවල් ස්වාමීන් වහන්සේ කල්යාණ පෘතග්ජනී සිල්වන්ත උතුමේ. අහවල් ස්වාමීන් වහන්සේ දුස්සීල කෙනෙක් කියලා මට කලින් දවසේ දෙවුරු වෙලා කියනවා. මේ කවුද කියන්නේ? මේ කියන්නේ උග්ග කියන ගෘහපතිය මේ කියන්නේ. එතකොට දැන් ස්වාමීන් වහන්සේලා දානෙ බෙදනකොට මේ තැනැත්තා හොඳට ස්වාමීන් වහන්සේලාගේ ගුණය ගැන දැනගෙන දානෙ දෙන්නේ. නමුත් ඔහුගේ ජීවිතයේ තිබෙච්ච සුවිශේෂී ලක්ෂණයක් විදිහට සඳහන් කරනවා, මම මෙහෙම දානෙ පූජා කළත් ස්වාමීන් වහන්සේලා ගැන දැනගෙන මම දානෙ පූජා කරනකොට කිසිම වෙනසක් නැතුව කාටත් සමාන දානෙ බෙදනවා කියලා. එතකොට මේ කෙනා කොයි වගේ කෙනද ඔබ දන්නවද? මේ හත්තිගාම උග්ග කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි, අනාගාමී කෙනෙක්. මේ අය ක්‍රියා කරන ආකාරය මේ. හැබැයි ඒකෙන් කියන්නේ සිල්වන්ත උතුමන්ට දාන දෙන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. එතනින් වැඩිපුර අනිසංස වෙනවා. නමුත් ආධ්‍යාත්මික ගමනක් ගිහිල්ලට ගියාට පස්සේ ඔහු ලබන පුද්ගලයාගේ මූණ දිහා නෙවෙයි බලන්නේ, ඒ කෙනාට තියෙන අවශ්‍යතාවය බලන්නේ. ඉතින් මේ වගේ ලක්ෂණයක් ධර්මයේ තුල සඳහන් වෙනවා. හැබැයි අපි නිතරම අපි සාමාන්‍ය ජීවිත ගත කරන හැටියට අපි සිල්වන්ත ගුණවන්ත උතුමන්ට දානය දීම ප්‍රමුඛත්වයට බවට පත් කර ගන්නට ඕන. විශේෂයෙන් තෙරුවන් වෙත ඒක සාස්ත්‍රීය ක්‍රියාසිතිය සඳහා හේතු වෙනවා. අපට සද්ධර්ම වරප්‍රසාදේ ලබා ගන්නට ඒක අපට බෙහෙම උපකාරී වෙනවා. ඒතට දානය දෙනකොට ප්‍රධාන වශයෙන්ම අපේ හිතේ දැඩි ලෝභය අඩු වෙලා අපි කල්ලාණ මිත්‍රයන් වෙත යන්නටත් ධර්මයට සමීප වෙන්නටත් මේ දානය අපට හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි, පීති මුදාරං වින්දති දාතා කියලා සඳහන් කරනවා, දන් දෙන තැත්තා උසස් සෝයක් මානසික සතුටක් භුක්ති වෙනවා කියලා. ඊළඟට දානෙන් පස්සේ සීලය, කායික වාචික සංවරය, විශේෂයෙන් පංච සීල ආරක්ෂා කිරීම. මේ සිල්වන්ත ජීවිතයත් එක්ක පිනතුන අපේ ජීවිත ගැන ලොකු විශ්වාසනයක් තියා තමන්ටම තමන්ගේ ජීවිතය ගැන ගෞරවයක් ඇති වෙනවා. අපි සමාජගත ජීවිතය ගත කරද්දී අනිත්‍යයේ ගෞරවය විශ්වාසය දිනු කර ගන්න නම් පිළිතුරේ ප්‍රධාන වශයෙන් හේතු වෙන දේ තමයි සිල්වන්ත භාවය කියන දේ. කායික වාචික සංවරය. බාහිර අය හැමිට අපිව තේරුම් ගන්නේ නැහැ අපේ චර්යාව මොකද්ද කියන එක. නමුත් තමන්ගේ හෘදයේ සාක්ෂිය තමන් දන්නවා. අනේ නිසා තමන් පුළුවන් තරම් දුරට නිවැරදිව කායික වාචික සංවරයෙන් හිටියොත් බාහිර අය තමන් ගැන වැරදිව තේරුම් ගත්තත් තමන්ට ගැටලුවක් නැහැ. තමන් මානසික සතුටෙන් ඉන්නේ. පසුතැවීම නැහැ තමන්ට. තමන්ගේ ජීවිතයෙන් ලොකු ගෞරවයක් ඇති වෙනවා. අනේ මම නිකන් හිටපු කෙනෙක් නෙවෙයි, මම මේ වගේ කායික වාචික සංවරයෙන් මම සිල්වන්ත ජීවිතයක් ගත කරපු කෙනෙක් නේද කියලා තමන් ගැන හිතනකොට තමන්ටම ලොකු ජීවිතයේහි ආදරයක් ගෞරවයක් සෙනෙහසක් හට ගන්නවා. පිනුදෙන් ධර්ම මාර්ගයේදී තියෙන ලක්ෂණ මේක. දානෙන් සීලෙන් ආරම්භ වෙන මේ ගමන් මඟ තවදුරටත් යනකොට අපි මෛත්‍රී භාවනාවට එළඹෙනවා. දැන් බලන්න වේලාම් සූත්‍රයේ දාන ගැන සඳහන් කරනවා. අර පුද්දලික දාන ඉහෙලටම සඳහන් කරා බුදුරජාණන් වහන්සේ පිළිබඳව. ඊට පස්සේ ඊට වඩා අනිසංසදායේ සංඝරත්න වෙනුවෙන් දෙන දානය. ඊටත් වඩා අනිසංසදායේ සංඝාවාස දානය. අගත අනගත චතුදේස සංඝස දිනේ කියපු විදිහට පැමිණි නොපැමිණි ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙනුවෙන් නැත්තම් බුද්ධ ධම්ම සංඝ කෙන තෙරුවන සජීවී කරන්නට විහාරස්ථානයක් කුටියක් නිර්මාණය කරන්න උදව් කිරීම අර සියලු පින්කම් වලට වඩා ඉහළ කියලා සඳහන් කරා. ඒ ආමිස දාන. ආමිස දාන වලටත් වඩා ඉහළට යනවා අභය දාන, ජීවිත දාන දෙන එක. පංචශීලයේ ආරක්ෂා කිරීම අභය දානයක් විදිහට සඳහන් කරා. විශේෂයෙන් පංච බයවැර සූත්‍රවල සඳහන් කරනවා යම් කෙනෙක් පංචශීල ආරක්ෂා කරනවා නම් ඔහු අභයං දේති, අවේරං දේති, අභ්‍යපජ්ජං දේති. ඔහු අභය දෙනවා. අභය දානේ දෙන කෙනෙක්. ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියන්නේ අනිත්‍යයට නිර්භය භාවය දෙන කෙනෙක්. සොරකම් කරන්නේ නැහැ කියලා කියන්නේ අනිත්‍යයට නිර්භය භාවය, ෆියර්ලස් එක දෙන කෙනෙක් වෙනවා. කාම වර්ධන හැසිරෙන්නේ නැහැ කියලා කියන්නේ අභය දානේ දෙන කෙනෙක් කියලා සඳහන් කරා. ඒ නිසා සිල්වන්ත භාවයත් මේ අභය දානේ කරා යනවා. හැබැයි සිරුම් දානවලට වඩා සම්බදාන ධම්මදාන ජිනති කියපු විදිහට ධර්ම දාන හිලා කියලා සඳහන් කරනවා. මේ දානයේ දේ ටිකෙන් ටික පුරුදු කරන ආකාරය අන්නේ දානයට වඩා නිසංසදායි කියලා සඳහන් කළේ අසුරු සනක් ගන්න මොහොතක් හෝ මෛත්‍රී සංඥා වැඩි වෙනවා. සබ්බේ සත්තා බාධු සුඛිතාත්තා කියන කාරණය. පින්නතුන් අපේ ජීවිතයේ විශාලම පරිවර්තනයක් සිදු වෙන ප්‍රධානතම ලෞකික කුසලයේ සඳහන් කරන්නේ මෛත්‍රී භාන වැඩි වෙනවා. කාලයක් කළ බලන තමන් ටික දැනනවා. විශේෂයෙන් තමන්ගේ මනසට මානසික පීඩා අඩු වෙනවා. අනිත් අතින් තමන්ගේ ලෞකික කුසලයේ දිනු වෙලා තමන්ට දෛනික ජීවිතයේ තියෙන කරදර කම්කටොළු අඩු වෙලා ඔබ බලාපොරොත්තු වෙන ජීවිතයේ සාර්ථකත්වය බලාපොරොත්තු වුණාට වඩා හොඳින් ඊටත් වඩා කලින් සමෘද්ධිමත් කරගන්නට ඉෂ්ට කරගන්නට ඔබේ මේ ගත කරන ජීවිතය ඔබට හේතු වෙනවා. අතීතයෙන් එන අකුසල කර්ම ශක්තියෙන් අඩුක දුර්වල කරගන්න වර්තමාන කුසලයේ දිනු කරගන්න නම් මේගේ ඥාතින් දෙවියන්ට පින් අනුමෝදන් කරන්න කැමති නම් චිත සමති ඇති කරගන්න කැමති නම් අමනුෂ්‍යයන්ගේ වෙන කරදර උපද්දරවලින් නිදහස් වෙන කැමති නම් ඉක්මනටම හිත සමාධිමත් කරගන්න කැමති නම් විදර්ශනාට උපකාරයක් කරගන්න කැමති නම් මානසික ආතතියෙන් දුර වෙන කැමති නම් මේ හැම දෙයකම තියෙන ප්‍රධාන ක්‍රමවේදය ප්‍රධානතම ටෙක්නික් එක තමයි මෛත්‍රී භාවන. මේක තමයි වර්තමානයේ සයිකොලොජිවල සහ කවුන්සලින් වල ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට තියෙන ට්‍රීට්මන්ට් එකක් විදිහට ලෙවින් ෆයිනන්ස් එකේ තියෙනවා. අපි බොහෝ විට මනසේ පීඩාවට දුකටපත් වෙන්නේ අනිත් පැගෙන තියෙන අමනාපයත් එක්ක. මේ අමනාපය ආවතින් නොඑක් විදිහට තමන්ට ඒ ජීවිතේට බලපානවා. අන්තිමට ඒක රෝගයක් මට්ටමට යනවා. මේ ජීවිතේ විතරක් නෙවෙයි අන්තිමට ඒකත් අරගෙන අපි ඊළඟ ආත්මවලටත් යනවා සමහරවිට. තමන්ට ලොකු හානියක් මේක සසරට. එතැන්වල සම්බුද්ධ ශාසනයක් අහිමි වෙන්නත් මේ සමාණ්ඩ තියෙන අමනාපය හේතු වෙනවා. අනේස හැකිතා කික්මනින් මේ ජීවිතේ තියෙනවා නම් ඒක ඉක්මනටම අඩු කරගන්න උත්සාහ කරන්න ඕන. ඒක වුණොත් තමයි තමන්ට නියම සැනසෙල ජීවිතයක් ලැබෙන්නේ. මෙන්න මේ ටික කරනකොට පින්නතුනි. දන් දෙනකොට, සිල්වන්ත වෙනකොට, මෛත්‍රී භාන වඩනකොට තමන්ටම තමන්ගේ ජීවිතේ ගැන ලොකු සතුටක් ඇති වෙනවා. මේ කරන දේවල් වලින් තමන්ට ප්‍රතිඵල ලැබෙනව නේද කියලා. මෙන්න මේක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. තමන්ගේ ප්‍රැක්ටිස් එක ගැන තමන් මේ පුහුණු කරන දේෙන් ප්‍රතිඵල තමන්ට ලැබෙනවා කියන විශ්වාසනියත් ඇති වෙනවා. ඒත් එක්කම තමන්ට තවත් විශ්වාසනියක් ඇති වෙන්නට ඕන මේ මාර්ගයේ ඉන්නකොට මංගල සූත්‍රයේ සඳහන් වෙන කරුණු තමන්ගේ ජීවිතයේ දවසකට වැඩිපුර වාර ගණන් සිද්ධ වෙන්නට ඕන. මංගල කරුණු 38 පුළුවන් නම් ලියාගෙන නිතර පේන තැනක තමන්ගේ ටේබල් එක ඉස්සරහා ගහලා තියන්න. මේ ලෞකික කම්මසකත සමාධියට ඉඳලා අපි කටයුතු කරනකොට දවසට වැඩිපුර මේකෙන් කාරණා තමන් නොදැනුවත්වම ජීවිතේ සිද්ධ වෙනවා. මාතාපිතෝ පට්ටානම් අපේ තාත්තලා සලකලා තියෙනවා. ඥාතකානන්ද සංඝෝ ඥාතින සලකලා තියෙනවා. කාලේන ධම්මසවණන් අද බණක් අහලා තියෙනවා. කාලේන ධම්ම සාකච්ඡා යාළුවෙක් එක්ක ධර්ම කාරණා සාකච්ඡා කරලා තියෙනවා. ආරති විරති පාපා පාපයන්ගෙන් වැළකීලා තියෙනවා. මජ්ජපානාග්ග සංයමෝ මත්පැණින් එදා වැළකීලා තියෙනවා. පතිරූපදේශ වාසෝච්ච හොඳ තැනක වාසය කරලා තියෙනවා. කතඤ්ඤෝතා කලුණ සැලකීමක් කරලා තියෙනවා. අරිය සත්‍යන දස්සනං චතුරාර්ය සත්‍ය පොඩක් මෙනෙහි කරලා තියෙනවා. බලන්න වෙනතුන් මේ කාරණා ටික අපේ ජීවිතේ එන්න තමන්ටම තමන්ගේ ජීවිත ගැන සතුටක් වෙන්න තුනේ. මෙන්න මේක තමයි පින්නතුනේ අභ්‍යන්තරයෙන්ම හටගන්න සතුට. මේ සතුට අපිට ලැබෙනවා නම් පින්නතුනේ අපි අනිත් අය hina වෙනකන් අනිත් අය ප්‍රශංසා කරනකන් බලන් ඉන්නේ. අපි දැන් නිතරම අනිත් අය ප්‍රශංසා කරයි කියන්නේ බලාගෙන ඉන්නෝ නේද? ඇඳුමක් ඇඳක් පොණ්ඩේ පීරුවක් කතා බහ කළා දානයක් දුන්නා කොහොමද අපේ දානේ පින්කම කොහොමද හොඳයි නේද කියලා කෝල් කරලා හරි අහන සමාලාට. පින්නතුනි අපි කරන දේ ගැන දැන් මිට අපට සතුටක් නැහැ. ඇයි ඒකට හේතුව? අපි නියම ආනිසංස දැනගෙන නියම දහමට ඇවිල්ලා අපි එක කළා නැහැ කරානම් පින්නතුනි අනිත් අයගේ ප්‍රශංසා ලැබුණත් නොලැබුණත් තමන්ට තමන් කරන දේ ගැන ලොකු සතුටක් ඇති වෙනවා. මෙන්න මේක තමයි ශ්‍රද්ධාවෙන් තමන්ට ලැබෙන සම්දිත්තික අකාලික කියන ගුණ. තවතවත් මේ ධර්ම මාර්ගය ඉදිරියට යනවා නම් මගේ ජීවිත කොච්චර සතුටක්ද? එන්න එන්නම තමන්ගේ මේ අභ්‍යන්තර සතුට සහනය සැනසීම ලැබෙනකොට තවත් වීරියෙන් මේ ධර්ම මාර්ගය ඉදිරියට යන්න ඕන කියන හැඟීමක් ඇති වෙනවා. මෙහෙම ගිහිල්ලා පෙනුතුනේ වඩාත්ම ධර්ම මාර්ග ස්ථාවර වෙනකොට මේ කම්මසකතා සමාධියට විතරක් නෙවෙයි. ඊළඟට සමන් අඛණ්ඩව මේ ධර්ම මාර්ගය රැඳෙනවා නම් මෙන්න මෙදී ප්‍රධාන සලකුණක් තියෙනවා පින්වතුනි. අපි මේ පින්කම් කරන්නේ අවංකවද නැද්ද කියන එක මතයි අනිත් පියවරට යන සාධකය තීරණය වෙන්නේ. අපි මේ පින්කම් කළ අවසාන නිස්සාව කීර්ති ප්‍රශංසාව ලැබීම නම් තෘෂ්ණා දෘෂ්ටි මාන වැඩි කර ගන්න නම් මේ පින්කම් කරේ මේ පැත්තෙන් අතර වෙලා ඉන කීර්තිය ලබන. නමුත් අවංකව තෘෂ්ණා දෘෂ්ටි මාන අඩු කර ගන්න නම් මේ පින්කම් ටික කළේ මෙන්න මෙතනින් ඊළඟ පියවරට යන්නට දැන් අපි සුදුසුයි. අන්න එතකොට ටිකෙන් ටික චතුරාර්ය සත්‍ය ධර්ම හෙන ගන්නවා. ඇතැම් විට ඇහුණත් අහණේ ඇතුළට එන්නේ නැහැ. මොකද නිතරම අ르දේ ගැන හිතේ තියෙන්නේ. නැත්තම් යමක් ගැන දැඩි ලෝභකම තියෙනවා, නැත්තම් කෙනෙක් ගැන අමනාපයක තියෙනකොට ඒ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නේ නැහැ. ඒතර මෙන්න මේ දුර්ගුණ ටික හැකිතාක් ඉක්මනින් අඩු කර ගන්න බලන්න. අඩු කරගත්තොත් ඊට පස්සෙ උනේ චතුරාර්ය සත්‍ය ඇහෙනකොට ටිකෙන් ටික අපේ හිතේ සඳහා විහිදලා යනවා. දුක කියන්නේ මොකද්ද? දුකට හේතුව මොකද්ද? දුක නැති කරන්න මොකද කරන්න ඕන? දුක නැති කරන මාර්ගය මොකද්ද කියලා ඔන්න තේරෙන ගන්න. පින්නතුනි දුක කියලා දෙයක් තියෙනවා, දුක සත්‍ය කියලා දෙයක් තියෙනවා. සමුදය කියලා දෙයක් තියෙනවා, සමුදය සත්‍ය කියලා දෙයක් තියෙනවා. නිරෝධය කියලා දෙයක් තියෙනවා, නිරෝධ සත්‍ය කියලා දෙයක් තියෙනවා. මාර්ගය කියලා දෙයක් තියෙනවා, මාර්ග සත්‍ය කියලා දෙයක් තියෙනවා. ඔබ තේරුම් ගන්න, ඔබ තේරුම් අරන් ඉන්නේ දුකද දුක්ඛ සත්‍යද? සමුදයද සමුදය සත්‍යද? නිරෝධයද නිරෝධ සත්‍යද? මාර්ගයද මාර්ග සත්‍යද? තමා තේරුම් අරන් ඉන්නේ කියලා තමන් දැන් බලාගන්න. පළවෙනි කාරණේ දුක. දුක කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොතින් කායික මානසික අපි විඳින දුක්. ලෙඩවීම, මහලුවීම, මරණය මේ වගේ දුක්. මේ දුක අපේ බෝසත්යන් වහන්සේ ගිහිගෙන ඉක්මන කලින්ම තේරුම් ගන්න තිබෙන්නේ. ඒව තේරුම් ගන්න හිටියේ බෝසත්යන් වහන්සේ තමයි සම්බුද්දට පත්තල දේශනා කළේ. උන්වහන්සේ පුබ්බේ අනුනුස්සති සදාමී සුගල පැහැදිලි කළා මට පෙර නොයසු විරෝධ ධර්මයක් පහළ වුණා කියලා. එහෙනම් අර මුලින් සංයමතියගෙන් දැනගත්තු ලෙඩවීම, මහලුවීම, මරණය විතරක් වෙන බෑ, ඊට වඩා සුවිශේෂ දෙයක් දැනගත්තා. ඒ තමයි දුක සත්‍යය. මොකද දුක සත්‍ය කියලා කියන්නේ පින්වතුනි? අපි ඇසට රූපයක් පේනකොට, කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක්, දිවට රසයක්, කයට පහසක්, නැත්නම් මනසට අරමුණක්, මෙන්න මේ අත්දැකීමේ මුල් අවස්ථාව. ඊට කලින් මොහොතේ පටන් අතීත ආත්ම භාවල දක්වා විහිදෙන අතීත කර්ම ශක්තිය විපාක විදියට මේ මොහොතේ හට ගන්න ස්කන්ධ පංචකය. නැත්තම් ඇසට රූපයක් පේනකොට ලැබෙන වර්ණ රූපය, කනට ශබ්දයක් ඇහෙනකොට ලැබෙන ශබ්ද රූපය, නාසයට ගඳ සුවඳක් දැනෙනකොට ලැබෙන ගහන රූපය, දිවට රසයක් දැනෙනකොට ලැබෙන රස රූපය, මුල් අවස්ථාව සහ කයට පහසක් ලැබෙනකොට එන මුලින් ලැබෙන ස්පර්ශය. මෙන්න මේ මුල් අවස්ථාවට සම්බන්ධ දැන් ඇසක් පහළ වුණා නම් ඇස රූපය දෙක රූපස්කන්ධය, චක්කු විඥානෙ විඥානස්කන්ධය, ඊට පස්සේ චක්කු සම්පස්සේ ඊට අදාළ වේදනාවත් එක්ක වේදනස්කන්ධය, රූප සංඥා සංඥාස්කන්ධය, රූප සංඛාරය නැත්නම් රූප සංචේතන සංස්කාරස්කන්ධය, මේ ස්කන්ධ පංචකේ පහළ. ඒක පහළ වුණා පින්නතුනි, ඒක ඉක්මනටම හටගෙන නිරුද්ධ වෙනවා. එතනත් විඥානයක් පහළ වෙනවා. පහළ වුණාට ඒ විඥාණයෙන් අර ඇසේට දැකපු වර්ණ රූපය ගැන සම්පූර්ණ පරිපූර්ණ අවබෝධයක් ඒ චක්කු විඥාණයෙන් ලැබෙන්නේ නැහැ. ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ න පංචේ විඥානෙහි කිංච ධම්මා පටිවිදානාති අඤ්ඤතර අභිනිපාත මත්තා කියලා. ඒ ගැන සම්පූර්ණ අවබෝධයක් මේ මුල් අවස්ථාවේදී ලැබෙන්නේ නැහැ. වර්ණ රූපේ ඡාය විතරයි. ඊට පස්සේ ඒක මේ වගේ රූපයක්, ඒක උසයි, මහතයි, ත්‍රිමානනේ ඔක්කොම ලැබෙන්නේ ඒ මුල් ස්කන්ධ පංචකේ නිරුද්ධ වෙලා. ඊට පස්සේ විපාක මනෝ ධාතුවත්, විපාක මනෝ විඥාන ධාතුවත් කියන මේ අවස්ථා ගානක් හටගෙන නිරුද්ධ වෙලා ඒ දේ පිළිබඳ වැතිවන මනෝ විඥානේ නැත්නම් අර නිරුද්ධ වෙච්ච දේ පිළිබඳව ඒ ධර්මාලම්බනයක් විදියට මනායතනෙන් තේරුම් ගන්නකොට හදකට ගන්න මනෝවිඥාණයෙන් තමයි දැන් අපි මේ දේ හඳුනාගන්නේ. එතකොට දැන් මේ මනෝවිඥාණයෙන් හඳුනා ගන්නකොට අර මුල් විපාක මට්ටමේ අවස්ථාව සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා තියෙනවා. අපි රූපයන් ගැන කතා කරනකොට, ශබ්දයන් ගැන කතා කරනකොට, සුවඳක් ගැන, රසයක් ගැන, ස්පර්ශයක් ගැන කතා කරනවා නම්, බලනවා නම්, තේරුම් ගන්නවා නම් හොඳටම වටහා ගන්න, තේරුම් ගන්න, ඒ තේරුම් ගන්නේ මන ආයතනයේ මනෝවිඥානයේ විදියට ඒ මනෝවිඥාණයෙන් තේරුම් ගන්නකොට අර මුල් අත්දැකීම ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා මේ මොහොතේ තියෙන කියලා. එතකොට අර මුල් අවස්ථාවේ අත්දැකීම සලකන්නේ ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක සැපක්වත් දුකක්වත් නෙවෙයි. ඒක උපේක්ෂාසගතයි. ඒක විපාක මට්ටමේ දෙයක්. එතන තියෙන විඥානයත් පකති පරිසුද්ධ මිදන් විඥානම් කියලා කියනවා. ඒක ප්‍රകൃතියෙන් පිරිසුදු වෙච්ච විඥානයක්. ඒ මුල් අවස්ථාවේ නෙවෙයි අපට දුක ලැබෙන්නේ. ඒක නිරුද්ධ වෙච්ච තැනක ඊළඟට තමයි අපි අපේ ආකල්පකට අනුව අපි දුක සැප ගොඩනගාගන්නේ. ඒතර මුලින් ලැබෙන අත්දැකීමට කියන්නේ දුක්ඛ සත්‍ය කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ දුක්ඛ සත්‍යම් පරිණයම් දුක්ඛ සත්‍ය පිරිසිදු දැනගන්න කියලා. දුක්ඛ සත්‍ය දුරු කරන්න කියලා ප්‍රහීණ කියලා නෑ බුදුහාඳුර. ප්‍රහීණ කරන්න කියලා නෑ. නමුත් බුදුරජාණන් වහන්සේගේ කාලීදී සමහර ශාස්ත්‍රවල සඳහන් කරේ මෙන්න මේ දුක්ඛ සත්‍ය ප්‍රහීණ කරන්න කියලා. උදාහරණයක් හැටියට ඉන්ද්‍රිය භවනා සූත්‍රයේ ඒ සඳහන් වන පාරාසරිය කියන බ්‍රාහ්මණය ඔහුගේ අනුගාමිකයන්ට ඔහුගේ ගෝලයන්ට සඳහන් කරන්නේ උත්තර මානවක කියනවා අපේ ගුරුවරයා අපට ඉන්ද්‍රිය භවනා කියන්නේ ඇසෙන් රූප නොබලින්න කනෙන් ශබ්ද නොහයින කියලා. ඒ කියන මුල් විපාකයේ දුරු කරන්න ඔහු කියන්නේ. ඒතර විපාකයේ දුරු කිරීම නෙවෙයි විපාක මට්ටමේ නිස්කන්ධ පංචකයේ දුරු කරන්න කියලා නෙවෙයි කියන්නේ. දුරු කරන්න ඕන ඒ විපාක මට්ටමේ කහටගෙන නිරුද්ධන්න පස්සේ අවිද්‍යාවෙන් ගන්න නිස්කන්ධ පංචකය පංච උපාදාන ස්කන්ධය දුරු කරන්න ඕන සමුදය සත්‍යය දුරු කරන්නට ඕන. එතකොට මුලින් හටගන්න ස්කන්ධ පංචකයේ රූපය හටගන්නේ ආහාරය නිසා. ආහාරයේ අවිද්‍යාව තෘෂ්ණ ඇතුළු හේතු නිසා රූපය හටගන්නවා. වේදන හටගන්නේ ස්පර්ශය ඇතුළු හේතු ටික නිසා. සංඥා හටගන්නේ ස්පර්ශය නිසා. විඥාන හටගන්නේ නාම රූප නිසා. සංස්කාර හටගන්නේ ස්පර්ශය නිසා. අන්නේ හේතු නිසා මුල් ටික හටගන්නවා. ඒක හටගෙන නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණාට පස්සේ දැන් මේ අවස්ථාව බලන රූපය සද්දේ අපි මොකෙන්ද හටගෙන තියෙන්නේ. මේ වෙලාවේ බාහිර රූපයක් තියෙනවා, ශබ්දයක් තියෙනවා කියලා අපි හඳුනා ගන්නවා නම්, බාහිර තියෙනවා කියලා අපි ගන්නවා නම්, ඒක අරගෙන තියෙන මොකෙන්ද? ඒක අපි මේ විදිහට ගන්නේ මනෝවිඥාණයෙන් තමයි ගන්නෙ. නමුත් අපි බාහිරට හිත බැසගෙන ඉන්න වෙලාවේ අපි ඒක අරගෙන තියෙන විද්‍යාවෙන්. එතකොට දුක්ඛ සමුදයට හේතුව අවිද්‍යාව. ඒකට ආසන්නම හේතුව තෘෂ්ණාව. හැබැයි තෘෂ්ණාව යක් පරිසම්පදෙ මොනට ගියාට පස්සේ මුලම තියෙන අවිද්‍යාව. අවිද්‍යාව නිසා තමයි පියවර ගන්න කවිජා සංඛාර විඥාන නාම රූප කොහොම ඇවිල්ලා තණ්හාව තමයි ආසන්නම පේනම හේතුව. ඒ පේනම හේතුවට මුල්ුණි අවිද්‍යාව. එතකොට අපට තෘෂ්ණාව දුරු කරන්න බෑ අපට අවිද්‍යාව දුරු නොකර. මේකට තෘෂ්ණාව නොකර ඉන්න කියලා කිව්වට හරියන්නේ නැහැ. මේ වෙලාවෙස් දෙක පියාගෙන නොබලින පුළුවන්. හැබැයි ඕන වෙලාවක මේක ඕන වෙලාවයි එන්න ගන්නවා. එතකොට තෘෂ්ණාව දුරු කරන්න මොකද කරන්න ඕන? අවිද්‍යාව දුරු කරන්න ඕන. අවිද්‍යාව දුරු කරන්න මොකද කරන්න ඕන? මේ රූපයට මුල් වෙච්ච අර මුලින් විපාක මට්ටමේක පිරිසිදු දැනගන්නට ඕන. මුල් ස්කන්ධ පංචකය දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයම් කියපු එක පිරිසිදු දැනගන්නකොට මේක පේනකොටම අපි දන්නවනම් මේක දැන් පේන්නේ අවිද්‍යාවෙන්. ඒ අවිද්‍යාවෙන් ගොඩනගා ගන්න මේ රූපයට මුල්ුණේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය විපාක මට්ටමේ ස්කන්ධ පංචකය. ඒ ස්කන්ධ පංචකය මේ මොහොතේ නිරුද්ධ වෙලා තියෙන්නේ මම මේ මල දකින්නේ මන ආයතනයෙන් මනෝවිඥානයක් විදිහට කියලා දැක්ක ගමන්ම මල හඳුනා ගන්න පුළුවන්. හැබැයි හඳුනා ගන්නකොටම දන්නවා මේ හඳුනා ගන්නේ නිරුද්වේජ මලක් කියලා. මල දැක ගන්න පුළුවන්, මල හඳුනා ගන්න පුළුවන්, මලේ පින්තූරයක් ගන්නත් පුළුවන්, මල පූජා කරන්නත් පුළුවන්. හැබැයි Taman දන්නවා මේ සියල්ලක්ම බෞද්ධ ආශ්‍රය කරන්නේ නිරුද්වේජ ලෝකයක කියලා දන්නවා. එතකොට අපි ඇහැට රූපයක් දැක්කනම්, කනට ශබ්දයක් ඇහුවනම්, නාසයට ගඳ සුවඳක් ආදී මේ පංචායතන වලින් යමක් හඳුනා ගත්තනම්, ඒ හඳුනා ගන්න අවස්ථාවේදී රූපේ නිරුද්ධ වෙලා තියෙනවා. දුක හෝ සැප ඒක තුලින් නෙවෙයි ආවේ, ආවේ අපේ ආකල්පනුව යාවේ. එහෙනම් කෙනෙකුට සියුම් ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ වෙලාවේ. මේ මුලින්ම ලැබෙන අත්දැකීම විපාක මට්ටමකක් නම්, ඒක පිනක්වත් පවක්වත් නොවනව නම්, ඒක කුසලයක්වත් අකුසලයක්වත් නොවේ නම්, එහෙනම් දැන් අපි කරන මේ කර්මයේ විපාක මොකද්ද කියලා කෙනෙකුට ප්‍රශ්න අහන්න පුළුවන්. දැන් මේ කරන කර්මයට අනුව නේද ඊළඟ මොහොතේ විපාක ලැබෙන්නේ? ඊළඟ මොහොතේ විපාක ලැබෙනක උපේක්ෂා සාගත නම්, ඒක පිනක්වත් පවක්වත් නෙවෙයි නම්, එහෙනම් අපි දැන් මේ මොහොතේ කරන පිනේ පවේ ප්‍රතිඵලය මොකද්ද කියලා කෙනෙකුට අහන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ කවුරුත් මතක අහලා නැහැ. දැන් මේ ධර්ම දේශනා කාලයක් තිස්සේ මේ විස්තර කළාට කවුරුත් මේ ප්‍රශ්නේ අහලා නැහැ. දැන් මම අහන්න ඕන ප්‍රශ්නේ. පින්නතුනි, ඇයි අපි හොඳ කර්ම කරන්න ඕනේ? අන්නේ විපාක මට්ටමේක හොඳ මට්ටමේ නිවනටපත් වෙන්න. ඒක හුඟාක්ම අසුවදායි අකුසල කර්ම පැත්තට බර නම් අපේ පෘථග්ජන මනස වැඩිපුර දුකටපත් වීමයි වෙන්නේ. අපිට ධර්මයේ ගිලිහෙලා යනවා, කල්‍යාණ මිත්‍රයන් ගිලිහෙලා යනවා. අද මේ ධර්මයේ ඇසීමත් ඔබට ලැබෙන්නේ විපාක මට්ටමේ අවස්ථාවක්. ඒක පුණ්‍යවි සංඛාරයේ හරිසංසය. ඒ ආනිසංසය ඔබට මේ මොහොතේ ලැබෙන එක විපාක මට්ටමේ වුණත්, ඒක ලැබෙන්නේ අතීතයේ කරපු කුසල කර්ම හින්දා. ඔබ අතීතයේ කුසල කර්ම කළා නොතිබනම් මේ මොහොතේ ඔබ ඇතැම් විට යුද තියෙන රටක ඉන්න තිබ්බා. ඔබේ පේන රූපයේ යුද වාතාවරණයක් තියෙන ප්‍රදේශයක් වෙන්න තිබුණා. ඔබේ කනට ඇහෙන ශබ්දය බෝම්බ හඬක් වෙන්න තිබුණා. ඔබ ඇතැම් විට අප්‍රිකා මහද්වීපය වගේ තම දුෂ්කර රටක ඉපදුණා නම්, ඔබේ ඒ කර්ම විපාක මට්ටමේක උපේක්ෂා සාගත වුණත්, ඔබ එින් ගොඩනගා ගන්න නව කර්ම ටික කොයිතරම් දුක් සහගත දෙයක් වෙන තිබෙද? අන්න එතනින් මුදවා ගන්නටයි අපි මේ මොහොතේ කුසල ධර්ම ලෞකික කුසලේ කරන්න ඕන. අන්නේ ලෞකික කුසලයේ ප්‍රතිලාභ ටික ලබා ගන්න ගමන් අපි දක්ෂ වෙන්නට ඕන. ඒ ලෞකික කුසලයට ඉක්මවල යන විදිහේ ලෝකෝත්තර කුසලයකට අපි හිත තියන්න. ඒ ලෞකික කුසලයේ සවරානුත්‍රි ලැබෙනකොට, ධර්ම වරප්‍රසාදේ ලැබෙනකොට, කල්‍යාණ මිත්‍ර සරණ ලැබෙනකොට, ඒ අපි උපරිම ලෙස කම්මකය සම්මතද කියපු විදිහට ඇතින් ලැබෙන ප්‍රයෝගාවි සංඛාර කර්මීශය කරන්න හේතු වන සංස්කාර ටික රැස් කරගන්න ඇති කරගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. ඒක අපට පුළුවන්කම තියෙන්නේ අතීතයේ කළ තියෙන මේ පුණ්‍යාවි සංඛාර විපාක විදිහට. එතකොට වර්තමානයේත් අපි අඛණ්ඩව පුණ්‍යාවි සංඛාරවල යෙදෙන්නට ඕන. ඒ යෙදෙන අතරේ අපි දක්ෂ වෙන්නට ඕන. මේ වර්තමානයේ ඇසට පේන රූපයක් තියෙනවා නම්, ඒ රූපයේ බාහිරට නැඹුරු නොවි, බාහිර මුලා නොවන විදියට ධර්මයේ තුල අඛණ්ඩ වෙන්නට අපි දක්ෂ වෙන්නට ඕනේ. එතකොට දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මොකද්ද? අර මුලින් ස්කන්ධ පංචකය විදියට ලැබෙන කායික දුක්ඛං, චේතසික දුක්ඛං, අපි තම අවශේෂන් දුක්ඛ සත්‍යං කියන කායික දුක්ඛක්වත් චේතසික දුක්ඛක්වත් නොවන මට්ටම තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. හැබැයි ළඟට සඳහන් වෙනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛං ච දුක්ඛ සත්‍යං කියලා විග්‍රහයක්ත් තියෙනවා. කායික දුක චේතසික දුකක් තියෙනවා නම් ඒක දුකකුත් වෙනවා, ඒක දුක්ඛ සත්‍යකුත් වෙනවා කියලා. එතකොට අපි දැන් ඇසෙන් රූප දැකලා දුකටපත් වෙනවා නම්, කනෙන් ශබ්දහන දුකටපත් වෙනවා නම්, අන්න ඒකට කියනවා ඒ කායික මානසික දුකක් තියෙනවනේ ඒක දුකකුත් වෙනවා, ඒක දුක්ඛ සත්‍යකුත් වෙනවා. ඇයි එහෙම කියන්නේ? ඒක දැන් අපි කායිකව මානසික දුකක් විඳිනවා. ඒ දුක විඳින්නේ අර මුලින් තිමිච්ච දුක්ඛ සත්‍ය පාදක කරගෙන, විපාක මට්ටමේ ස්කන්ධ පංචකය පාදක කරගෙනයි අපි මේ මොහොතේ දුක විඳින්නේ. ඒ නිසා අරකින් බැහැර දෙයක්වත් නෙවෙයි. ඊළඟ සම්බේ සත්‍ය දුකට හේතුව. දුකට හේතුව කියලා බොහෝ විට අපි කියන්නේ බාහිර දෙයට තියෙන ආසාව. බාහිර දෙයයි දුක විඳින්න සලකන්නේ. ඒ නිසා තමයි ළමයින්ට උනත් කකිගුරුකම් කරනකොට කියන්නේ මම අපිට දුක දෙන්න දුක් දෙන්න එපා මාව කේන්ද්‍ර ගන්න එපා එහෙම කියලා කියන්නේ නේ මට සතුටු වෙන විදිහට එන්න හොඳ විභාග පාස් කරන්න ගෙදර පිරිසිදු තියාගෙන ඉන්න නැත්තම් මම දුකටපත් වෙනවා මට දුක එනවා එහෙම නේ කියන්නේ නේ එතකොට ධර්මයේ සඳහන් වන්නේ නැතේ කාමා යാനി චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස කාමෝ බාහිර පේන දේ විසිතුරු දෙයක් නම් ඒක සපක්කත් අවලස්සන දෙයක් නම් ඒක දුකක්වත් බාහිර නෙවෙයි පේනතුනි ඒක තමයි හිතන විදියෙන් තමන්ගේ සංකල්ප රාගයට අනුව ඒක තීරණය වෙන්නේ එනිසා තමයි එක දෙයකට එක කෙනෙක් කැමති තවත් කෙනෙක්ට කැමති නැහැ දෙන්නෙක් විතරක් නෙවෙයි එකම කෙනා බලන්න එකම කෙනා එක දෙයකට එක වෙලාවකට කැමති තා වෙලාවක ඒකටම කැමති නැහැ එතකොට ඒක තීරණය වෙන කොහොමද? තමන්ගේ මේ මොහොතේ මනසේ ස්වභාවය අනුව තමයි තමන්ට මේ මොහොතේ මේ ආයතන ටික නිර්මාණය කළ දෙන්නේ. මනසේ ස්වභාවයට අනුව ඇස කන ආදී ආයතන ටික නිර්මාණය කළ දෙනවා. ආයතනවල ස්වභාවයට සාපේක්ෂව තමයි බාහිර රූප ශබ්ද ආදී තීරණය වෙන්නේ. නමුත් අපිට හිතෙන්නේ බාහිර පේන රූපය අනුවයි තමන්ට පේන්නේ කියලා. බාහිර තියෙන දේ අනුව නෙවෙයි තමන්ට පේන්නේ තමන්ට පේන්නේ තමන්ගේ ඇසේ පෙනීමේ ශක්තියට අනුව බාහිර දේ ඇහෙන්නේ ඇහෙන දේ අනුව නෙවෙයි තමන්ගේ කනේ ශක්තියට අනුව ඒ ඇසවෝ කන තීරණය වන්නේ ඊට පාදක වෙච්ච එක නිර්මාණය කළ දෙන හේතු වෙච්ච මනස අවිද්‍යා කර්ම තෘස්නාදී ඒ මානසික ස්වභාවය අනුවයි ඇස තීරණය වෙන්නේ එනිසා තමයි ඇතමිට ලස්සන ජලාශයක් දැස බලනකොට එක්කෙනෙකුට ලස්සන ජලාශයක් පේනවා ඒකට ගිහිලා වතුර බීලා නාල වතුර අනිත්‍යකත් වතුර අරගෙන යනවා. ඒ විල ළඟම තව කෙනෙක් ඉබදලා ඉන්නවා යාචක ලේසර වගේ පේන්නේ. තවත් කෙනෙක් ඉනවේ විල දිහා බලනකොට යාට මුකුත් ජලාශයක් පේන්නේ උට තනිකර වැලි විතරයි පේන්නේ. එක කෙනෙක් වතුරට ගිහිලා වතුර නාල බීලා අරගෙන යනවා තව කෙනෙක් ඒක ලේසරව කියලා එතනම කිපිපාසෙන් එනවා. තව කෙනෙක් ජනසේද සබලන්ට උඩ පේන එක වැලි තරාවක් විදියට. පින්නතුනි මේක තමයි කර්මෙන් නිර්මාණය කළ දෙන ආයතන ස්වභාවය. එතකොට මේ කුමන දේ තමන් ජීවිතේට ආවත් යථාර්ථය තමයි තමන් රූපේ ස්පර්ශ කරන වෙලාවේදී මුල් රූපය විපාක මට්ටමේ රූපස්කන්ධය සම්පූර්ණ නිරුද්ධ වෙලා තියෙනවා. පින්නතුනි අපි නිතරම සරලව කියන උදාහරණයක් අපි අහසේ තාරකාවක් බලනකොට ඒ බලන තාරකාව මීට අවුරුදු 100 ගණනකට කලින් විනාශ වෙලා කියලා අපි දකිනවා නම් අපිට ඒ තාරකාව ගැන ආසාවක්වත් අමනාපයක්වත් ඇති වෙන්නේ නැහැ. හැම වෙලේ තාරකාවක් බලන්නත් පුළුවන්. පින්තූරයක් ගන්නත් පුළුවන්. ඒ තාරකාව ගැන තාත් එක්ක කෙනෙක් එක්ක කතා කරන්නත් පුළුවන්. හැබැයි අපි කුමක් කළත් අපි දන්නව මොකද්ද? අපි දන්නව මේ තාරකාව මේ මොහොතේ මෙතන නැහැ කියලා. අපි කවදාවත් ඒ තාරකාව හොයාගෙන ගමනක් යන්නේ අපි. නමුත් ඒ තාරකාව ගැන අපිට ඕන විග්‍රහ කරන්න පුළුවන්. පින්නතුනේ අපේ ජීවිතය තාර්ථයක් මේක. අපි යම් තා ඇසෙන් රූප දැක්කනම් කනෙන් ශබ්ද ඇහුවනම් නාසයෙන් ගඳ සුවඳ දිවෙන් රස ශරීරයෙන් පහස කියලා අපි යමක් අත්විඳනම් බින්දේ ඒ අර රූපේ නිරුද්ධ වෙච්ච ස්ථානක කියලා දකින්න මෙන්න මෙතෙන් තමයි සද්ධාති තථාගතස්ස බෝධි කියන්නේ මෙතෙන්ද මෙන්න මේක ගැන පින්නතුනේ දැඩි විශ්වසනීයත්වයක් ඇදහිමක් භක්තියක් තියෙනට ඕන අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් දේශනා කරපු යථාර්ථය මේකයි කියලා මුලදී විශ්වාස කරන්න ඕන පින්නතුනේ විශ්වාස නොකර මේක යන්න බෑ ඔබ වෛද්‍යවරයෙක් ළඟට යනවා නම් ඔබ වෛද්‍යවරයාට සුදුසු කණ්ඩික තියෙකල විශ්වාස කරන්න ඕන ඔබට නැත්නම් ආවදාස් සර්ජරි කරන්න බෑ. ඔබ වෛද්‍යවරයෙක් සැක කරුවොත් ඔබට සර්ජරි කරන්න බෑ බෙහෙත ගන්න බෑ. ඔබ විශ්වවිද්‍යාලයක කොලෙජ් එකක ඉගෙන ගන්නවා නම් ඒ උගන්වන ගුරුවරයාට සුදුසුකම් තියෙකන එක ඔබ පිළිගන්නවා විශ්වාස කරනවා. ඔබ එතෙන්ට තරඟ කර හිටියොත් ඔබට කවදාස් සර්ටිෆිකේට් එක ගන්න බෑ. අන්න ඒ වගේ පින්නතුනි සද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියන්නේ මෙන්න මෙතෙන්ට. ඇසට රූපයක් දකිනකොට තමන් මේ දකින නිරෝධ වෙච්ච රූපය ඒක දකින තමන්ගේ මන ආයතනෙන් මන විඥානෙ විදිහට ඒ මන විඥානයත් මෙතනම හඩගෙන නිරෝධ වෙන දෙයක් අවබෝධය අපි මුලදී විශ්වාස කරන්න ඕන. හැබැයි පින්වතුනි අපි හැමදාම මේක විශ්වාසයෙන්ම අදහන අවශ්‍ය නැහැ. යම් කිසි දවසක් එනවා මේක සුතමී යන්නේ අසා දැනගෙන තමන්ම මේක ජීවිතයෙන් භාවිත කරන්න පටන් ගන්නට පස්සේ තමන්ටම මේක ප්‍රත්‍යක්ෂ දෙයක් වඩපත් වෙනවා. තේනදින් මේක තියෙන අසිරිය මොකද්ද? ඒක ප්‍රත්‍යක්ෂ ලෙස දැකගත්තට පස්සේ ඒක දේශනා කරපු ශාස්ත්‍රවරයා හෝ දේශකයන් වහන්සේ ඇවිල්ලා ඔබට කිව්වත් අනේ මට මුලදී වැරදිලා මේක කියුනේ මේක නෙවෙයි කියලා කිව්වොත් මොකද වෙන්නේ? ඒ ගුරුවරයා ඒ දේශකයාම ඔබ දැන් පිළිගන්නේ. ඇයි? ඒක ඔබේ අත්දැකීම ඔබට දැන් පත්තර. ඒ වගේම සිදි වුණා පිනතුන බුදුරජාණන් වහන්සේගේ කාලේ. වරක් බුදුරජාණන් වහන්සේ එක්තරා තැනකට උඩ මේ යථාර්ථය දේශනා කළා. ඒ මොහොතේම මේ තැනත්තා සක්කායදී දුර වෙලා ආරසංග මාර්ගයට බැසගත්තා. මාරය මේක බලාගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ මෙතන ඉවත් කළා ඊට පස්සේ මාරයා බුදුරජාණන් වහන්සේ විදිහටම තමගේ රූපය වෙනස් කරගෙන ඇවිල්ලා මේ තැනත්තාට කියනවා මොකද්ද මට වැරදුනේ ඉස්සෙල්ලා මං කියපු එක රූපය අනිත්‍ය නෑ අනිත්‍යයි මේ විදිහට වෙනස් කළා කිව්වා. අර ශ්‍රාවකේ දැනගත්තේ මේ නම් බුදුරජාණන් වහන්සේ නෙමෙයි කියලා. ඔහු ඒක පිළිගත්තේ නෑ. මෙන්න මේක තමයි පින්තුනි ශ්‍රද්ධාවෙහි අමෝලික ශ්‍රද්ධාවෙන් ඉඳලා අපි ආකාරවතී ශ්‍රද්ධාවට යෑම කියලා කියන්නේ. මේ යථාර්ථي අපි නිසලස් තේරුම් ගත්තට පස්සේ අපි රහත් නොවුණත් අපි නියමසේ සුතවන්ත භාවයටපත් වුණොතින් එදාට මුළු ලෝකෙම ඇවිල්ලා අහසෙන් ඉර්ධි බලෙන් ඉඳගෙන කිව්වත් අපේ මතය වැරදි කියලා එදාට අපි මතය වෙනස් කරන්නේ නැහැ. ඉර්ධි ප්‍රාතිහාරයට වඩා දේශනා ප්‍රාතිහාරයේ ප්‍රබලත්වයෙන් මේක පින්නදෙනවා. බුදුරජාණන් වහන්සේ ඉර්ධි ප්‍රාතිහාරය උපයෝගී කරගත් යම් යම් වෙලාවලදී යමක මහා ප්‍රාතිහාරයක් පෑවා. නමුත් ඒ ඉර්ධි බලපාන බුදුරජාණන් වහන්සේ අවසානයේ ශ්‍රාවකයන් හික්මේ කොහොමද දේශනා ප්‍රාතිහාරයෙන්? දේශනා ප්‍රාතිහාරයෙන් යම් කිසි කෙනෙක් පහදුවට පස්සේ එයා කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. පින්නතුනි මෙන්න මේක ශ්‍රුතමියාණන් අසා දැනගත්තට පස්සේ ඔහුට තේරෙනවා අපි මෙතෙක් කලක් දුක් විඳ නම් දුක් විඳ මොකක් හින්දද මෙන්න මේ යථාර්ථයේ තේරු නොගැනීම නිසා. බාහිර දකින රූපය මේ මගේ අම්මා මේ මගේ තාත්තා මේ මගේ දුව පුතා කියලා අපි බාහිරින් තමයි රූපේ නිර්මාණය කළේ. නමුත් එහැට පතිතුනේ වර්ණ රූපේ විතරයි. වර්ණ රූපේ විතරක් පතිත වෙච්ච මේ රූපේ පිළිබඳව අපි මේ මගේ පුතා මගේ අම්මා මගේ දරුවා කියලා අපි බාහිරින් නිර්මාණය කරගත්තා. ඒ අවිද්‍යාවෙන් ගන්න දේ වෙනස් වෙනකොට අපි දුකට පත් වෙනවා. මෙන්න මේක තමයි අවිද්‍යාවච්ඡ සංඛාරා සංඛාරපච්ඡ විඥානං කියන මේ පටිසම්පාද රෞමෙහි චක්‍රෙහි යන ස්වභාවයේ ලක්ෂණය. ඇහැට තේන රූපය නිරුද්ධ වෙච්ච රූපස්කන්ධය කියලා නොදක ගත්තොත් අපි හිතන්නේ මේ බාහිරින් දුව පුතා කියලා අපි ඒ දෙයට ආසා කරන එක ගැටෙනවා. ඇසට පේන රූපය මේ වෙලාවේ බාහිර තියෙන රූපය කියලා අපි අවිද්‍යාවෙන් ගත්තොත් ඒකට ඇලීම හෝ ගැටීම කියන එකයි මඟ දෙන අතර කරන්න බෑ. අවිද්‍යාවෙන් ගන්න පමණට පටිසම්පාදයන්ග 12ම ගිහිල්ලා ජරා මරණ වලින් තමයි අසන්නේ. එහෙනම් අපි මොකද කරන්නට ඕන? අපි තීරණය කරන්න ඕන මේ අවිද්‍යා සාගතෝ බාහිර රූපයක් ගත්තොත් මොකද වෙන්නේ? තමන්ට මේ දුක ලැබෙනවා කියන අවබෝධයට යන්නට ඕන. දුකෙන් නිදහස් වෙන කැමති නම් කුරුල්ලෙක් වගේ ඉන්න කැමති නම් මහා බරක් බිමින් තියන කැමති නම් නිදහසේ මේ අභ්‍යවකාශයේ සැරිසරා යන කැමති නම් මේ ස්කන්ධ පංචක නැමැති මහා බර බිමින් තියන අවශ්‍ය නම් මේ සිරමෙතරිය නිදහස් වෙලා යනට අවශ්‍ය නම් ඇහැට රූපයක් දකින මොහොතේම මේ නිරුද්ධ වෙච්ච රූපයක් මනසින් දකින්නේ කියන අවබෝධයට එන්න වෙනවා. මෙන්න මේක සුතමේ අහනෙන් අසා දැනගත්තොත් එදාට පින්නතුනේ එදාට තමයි සැමලෙසම තමන්ගේ අභ්‍යන්තර අභිප්‍රේරණය ඉන මොටිවේෂන් එකකට කඩගන්නේ. මෙන්න මේකට තමයි ඡන්දයක් හටගන්නවා කියලා කියන්නේ කැමැත්තක් හටගන්නවා. එහෙනම් මේක තමයි කරන්න ඕන දේ කියලා කැමැත්තක් හටගන්නවා. හැබැයි බය වෙන්න එපා මෙහෙම කිව්වා කියලා. අනිත් දේවල් එකපාරට අතහැරලා ඉන්නේ නැහැ. දරුවෝ ටිකක් ඉන්නවා නම් රැකියාව තියෙනවා නම් යුතුයකම් කියලා තියෙනවා නම් ඒව තමන් කරනවා. ඒව දැනටත් වඩා හොඳට කරනවා. නමුත් වෙනස මොකද්ද? ඒ දැන් කරන දේවල් තමන්ගේ ෆයිනල් ගෝල් එක බවට පත් කරගන්නේ නැහැ. ඊට වඩා ඉහළ තැනකින් මේ ස්පිරිචුවල් ගෝල් එක තමන් ඉහළටම සවන් තබනවා. තබා ගන්නකොට තමන් දන්නවා මේ පල්ලෙහා තියෙන ඔක්කොම ටික කවදා හරි දවසක තමන්ට අත්හරින්න සිදුවෙන දේවල් ටිකක් නේද මේ ඔක්කොම? මේ දරුවා, මේ මොනපුරා, මේ ගෙදර, මේ නෝනා, තමන්ගේ ශරීරය, මේ හැමදේම කඩා බිඳ වැටෙන ලෝකීය දේවල් ටිකක් නේද? මං ඊට වඩා ආධ්‍යාත්මික වශයෙන් ඉහළ තැනක මගේ ආකල්ප, මගේ මනස, මගේ භාවිතය, මගේ පුහුණුව, මගේ ප්‍රැක්ටිස් එක මම තියාගන්න ඕනේ කියන දැඩි විශ්වාසනීයත්වයක්, කන්ෆිඩන්ස් එකක්, ශ්‍රද්ධාවක් හටගන්නවා. අන්නේ ශ්‍රද්ධාවත් එක්ක දැඩි වීරියෙන් මේ තැනැත්තා කටයුතු කරනවා. ඒ වීරිය නිසා හෝ දැනගන්නවා මේක යථාර්ථයක් බවට පත් කරගන්න වැඩ පිළිවෙල මොකද්ද? ඒ තමයි සතිපට්ඨාන කියලා කියන්නේ. සද්ධා, විරිය, සති. ඒකයි නොයම් බික්‍රේ මග්ගෝ සත්තාන විසුද්ධිය. සත්‍යංගේ පිරිසුදු බව තේන දෙන එකම මාර්ගය මේක. ශෝක පරිද්දවන සම්පතික්කමාය. ශෝක පරිද්දවෙන් ඉක්මවන්න. දුක්ඛ දෝමනස්සන අත්තංගමාය. දුක් දෝමනස් දුරු කරගන්න. ඥාන සදිකමාය. ඥානෙ ලබන්නට නිබාන සත්‍යගිරියය. නිවන සාක්ෂාත් කරගන්න තියෙන එකම මාවත යදි දන්චතර සතිපට්ඨාන කියන එක. මෙන්න මේක තමයි තමන්ට තියෙන නිවහල් මාවත, නිදහසේ මාවත. මේ නිදහස මාවත දිගේ සමාගම් කරනවා. බලන්න ටිකෙන් ටික අර කම්මසකට සම්බන්ධීතියෙහි දානීය සීලය මෛත්‍රී භානා කළා සාමාන්‍ය අනිසස් ලබාගත් මේ කෙනා ධර්ම ශ්‍රවණය කළා දැන් ඔහු තුලණය කරගන්නවා. තමන් යන්නේ අවිද්‍යා සහගත වූ ලෝකෙ ගිහිල්ලා ජරා මරණ ස්පර්ශ කරන දේවල් රැස් කරගන්නේ. ඒ දේවල් පරිහරණය කරන ගමන් ඊට වඩා ඉහළ තැනක අවිද්‍යා යත්තේ අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ, විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ, නාම රූප නිරෝධා සලයක නිරෝධෝ කියන මෙන්න මේ අවිද්‍යාව දුර වෙන මොහොතක ඒ අවිද්‍යාවෙන් ගන්න ආයතන ටිකක් නිරුද්ධ වෙලා තියෙනවා. එතෙන්ට තමයි කියන්නේ චක්කුම් භික්ඛවේ අසති රූපං අසති චක්කු විඥානං අසති චක්කු සම්පස්සං අසති. මෙන්න මේ විදියට බලන කෙනාට එදාට ඔහුට ඇසක් නැහැ. ඇසක් නැහැ කියුවේ මොකද්ද? ඇස් දෙක අන්ධ වෙලාද? ඇස් දෙක වහගෙනද? නෑ, අවිද්‍යාසහගත ඇසක් ඔහුට එදාට නැහැ. ඔහු දන්නම මේ පේන ඇස රූපය ඒ දෙක නිරුද්ධච්ච මොහොතකයි මේ මනසින් දකින්නේ. කවදාවත් වර්තමාන මොහොතේ ඇස දකින්න බෑ කියන බව දන්නවා. කවදාවත් අපට හිටගෙන ඉන්න තැන දකින්න බෑ. හිටගෙන ඉන්න තැන නිතරම වැහිලා තියෙනවා. අපි වාහනයක් ඩ්‍රයිව් කරනවා නම් අපි වාහනේ තියෙන තැන කවදාවත් අපට දකින්න බෑ. අපි රෝද හතරුඩේ ඉන්නේ බලන් ඉන්නේ ඉස්සරහා බලන් ඉන්නේ. අපි ටෝච් එක ගන්නහ යනකොට රෑට ටෝච් එක ඉස්සරහට ගහගෙන කකුල් දෙක මෙතන තියෙන්නේ. අපි පඩි පැලක නගිනවා නම් අපි කකුල් දෙක දිහා බලාගෙනද ගොඩ වෙන්නේ? නෑ, අපි ඉස්සරහ පඩිය බලාගෙන යන්නේ නිතරම. කකුල් දෙක මෙතන තියෙන්නේ. අන්න ඒ වගේ අපි කෑම ටිකක් කනවා නම් කෑම රසයි කියනකොට බලාගෙන ඉන්න පිඟානේ දින කෑම දිහා රස තියෙන අර කෙලත් එක මිශ්‍ර වෙච්ච කටේ දින කෑම ටික. නමුත් අපි හිතන් ඉන්නේ මේ රස දැනෙන්නේ මේ බිඟානේ තියෙන ලස්සනට දින කෑම ටික බැඳුම් ටික කියලා නේ. පින්නොතින අපේ සමස්ත ජීවිතය මෙහෙමයි. අපි ගෙවුණු අතීතය නොදැන මේ අවිද්‍යාවෙන් නිර්මාණය කළ දීපු සිහින ලෝකයක මේ අපි හැමදාම ඉඳලා තියෙනවා. අන්නේ සිහින ලෝකයේ තුලයි ජරා මරණ තියෙන්නේ. ඒ සිහින ලෝකෙන් අපි අවදි වුණොතින් අපි සැබෑ ලෝකය වෙත අපේ නොනින් ළඟා වුණොතින් අන්න එදාට තමයි මේ බාහිර ලෝකේ නිරෝධය පේන මට්ටමට අපි දුකෙන් නිදහස් වෙන්නේ. අන්නේ දුකෙන් නිදහස් වෙන සඳහා සතිය කලක් දිනු කරනකොට ඒ සතියට අපි තවත් කුසල දහම් එකතු කරගන්නවා. මෛත්‍රී භාවනාව, කායගත සතිය, ආනාපානසති භාවනාව ආදී ඒ සතියත් එක්ක යන සති කමඨහන එකතු කරගන්නවා. අන්නේ සතිය කලක් පුරුදු කිරීමේ ප්‍රතිඵල විදිහට සමාධිය දිනු වෙනවා. සමාධියේ ඉන්ද්‍රියක් විදිහට බලයක් විදිහට වැඩි වෙලා බොඥාංගයක් විදිහට ගිහිල්ලා අන්තිමට සම්මා සමාධිය කරාම යනවා. සමාහිතෝ භික්ඛවේ භික්ඛූ යථාභූතං ඛජානාති. ඒ සමාධිමත් වෙච්ච සිතින් මේ නුවණට තැනැත්තා යථාර්ථය බලනවා. මොකද බලන්නේ? හැම මොහොතෙම බලන්නේ ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්ඛුඥාන අනිත්‍යයි. මේ අනිත්‍යය කියලා බලන්නේ පිනතුනේ හොඳට මතක තියාගන්න. වර්තමානයේ තියෙන ඇස නෙවෙයි. මේ රූපයේ දකිනකොටම බලන්නේ මේ රූපයේ දකින හේතු වෙච්ච ඊට මුලින් පහළ වෙච්ච ඇස රූපේ චක්ඛුඥානය බලන්නේ. කෑමටිගේ රස දැනෙනකොටම පිඟානේ තියෙන කෑමට නෙවෙයි අද දික් කරන්නේ. ඔහු දන්නවා දැන් රස දැනෙන කඩේ තියෙන කෑමටද කියලා. පිඟානේ තියෙන කෑමටික බලාගෙන හිටියට අපි බුද්ධිමත් වෙන්නේ නැහැ. අපේ බුද්ධිමත්කම තියෙන්නේ රස දැනෙන මේ වෙලාවේ කඩේ තියෙන කෑමටිකයි කියලා දැනගත්තොත්. මෙතන මල තියෙනකොට මලේ තහේතු වෙච්ච මූලික ටික අභ්‍යන්තරයේ තියෙන්නේ. අභ්‍යන්තරයේ දැන්න තියෙනව නෙවෙයි, ඒ ටික ඇස රූපයේ චක්කු විඥානේ නිරුද්වච්ච තැනකයි මේ මල මන ආයතනෙන් දකින්නේ. ඒ දකින මන ආයතනයේ මනෝ විඥානයත් මේ මොහොතේ හටගෙන නිරුද්ව වෙනවා කියලා දකිනවා. යම්තා පේනතුනි ඔබට රූප මතක් වෙනවා නම් අපි ජීවිතේ හැමදාම කලියේ රූප මතක් කරගෙන ඉන්න එක නිදිය ගන්නකටත් කලේ එක. හීන දකින කියනවා, හීන දකින කියලා කරේ කමයි. හැමදාම කලියේ අතීතේ නිරුද්ධච රූපය මතක් කර කර ඉන්න එක. ඔබ දරුවා ගැන හිතුවත්, ගෙදර ගැන හිතුවත්, ගිහිපු පාසල අම්මා තාත්තා ගැන මේ මොනව හිතුවත් ඔබ හිතන්නේ මොනවද? ඒ නිරුද්ධච රූපයක් හිතන්න. ඒ නිරුද්ධච රූපේ හිතන්නේ සම්පූර්ණම රූපේ නිරුද්ධච ස්ථානයක. පින්නතුනේ මෙන්න මේක දේශනා කරාට පස්සේ සමහර ශ්‍රාවකයන් කෑ ගහලා සතුට ප්‍රකාශ කරනවා. බුදුරජාණන් වහන්සේ ළඟදී මොකද කියන්නේ? අභික්ඛන්තං භෝගෝතම, අභික්ඛන්තං භෝගෝතම, සේයතාපි භෝගෝතම, නික්ඛුජ්ජතනං උක්ඛුජ්ජය, පටිච්චානන විවරේය, මෝහස්සවා මග්ගං ආචික්කේය, අන්ධකාරේ වාතේ පඤ්ඤෝතණ්ඩ හරේය, චක්කුමන්තෝ රූපානි දකින්නේදී. බුදුරජාණන් වහන්සේ මට සතුටුයි, වහල තිමිට දෙයක් ඇරිය වගේ, අන්ධයෙකුට ඇස් දෙක දුන්නා වගේ, ආලෝකය දුන්නා වගේ කියලා තමන්ගේ හදවතේ උත්සාහන සතුට ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේගේ දෙපා ළඟ දෑත තියලා හිස තියලා වඳිනවා. බුදුරජාණන් වහන්සේ අද මට මා තෙරුවන් සරණ ගිය ශ්‍රාවකෙක් සේ සලකන්න කියලා. පින්නතුනි අන්නේ සැලකීම සමගම මොකද ඔහුට ලැබුණේ? උජුකෝ නාම සෝමග්ගෝ අභයානම් සාදිසා කියපු විදිහට මේ ඍජු වූ නිර්භය වූ මාවත ඔහුට ත්‍යාගයක් විදිහට ලැබුණා. බොහෝ කලක් අනන්ත වූ දුක් විඳලා මඟකට ගිවාගෙන වන දුර්ග, ගිරි දුර්ග, ජල දුර්ග පසු කළා. මහා දුෂ්කර කාන්තාරයක් කන්දක් මුදුනට නැගපු කෙනෙකුට ඒ කන්ද තුල යන සමතලා සස්ත්‍රයක සෞම්‍ය සේම භූමියක් හමු වුණා වගේ ඔහුට ආර්යසනගික මාර්ගය මුණ ගැහෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මෙන්න මේ අංගට තමන්ගේ ජීවිතයේ වටා තියෙන මහා ආලෝකවත් ආලෝක කණෝ ලයිට් ටිකක් වගේ, ලයිට් හවුස් වගේ තමන්ගේ ජීවිතේ වටේ ජීවිතය ආලෝකවත් කරන. කුමන දේ කරත් ආර්යසංග මාර්ගයේ අංගයක් විදිහට කරන. ඔහු සතිය වැඩුවත් ඒක සම්මා සතිය. ඔහු යහපත් සිතුවිල්ලක් හිතනවා නම් ඒක සම්මා සංකල්පය. ඔහු වචනයක් කතා කරනවා නම් සම්මා වාචාව. රැකියාවක් කරනවා නම් සම්මා ආජීවය. කායික වැඩයක් කරනවා නම් සම්මා හිත සමාධිමත් කරනවා නම් සම්මා සමාධිය. ඔහු එදාට තමන්ගේ ජීවිතයේහි කරන සියලුම දේවල් උදෑසන අවදි වීමේ පටන් රාත්‍රී නිින්දට යෑම දක්වා අධ්‍යාපන ලැබීමේ ඉඳන් විවාහයේ දරුවන් පෝෂණය කිරීම යුතුයකම් කිරීම හරහා මරණ මංචකයේ දක්වා යන මේ ගමනෙහි ඔහුගේ සියලුම අංග මේ උජුගෝ නාම සෝමග්ගෝ අභයානම් සාදිසා කියන මේ ඍජු බය රහිත direct and fearless path මේක තමයි නිර්භය වූ ඍජු වූ මාවත විදියට ආරස්තංග මාර්ගය දේශනා කළේ. පින්වතුනි මෙන්න මෙතෙන්ට තමයි සැමැලසම ශ්‍රද්ධාව කියලා කියන්නේ. මෙන්න මේ ශ්‍රද්ධාව තමයි අපි විශ්වාස කරන්නේ සද්ධාජි තථාගතස්ස බෝධිය කියපු විදියට. මෙන්න මේ ශ්‍රද්ධාව තමයි සද්ධා බීජං කියලා කියන්නේ. මේ ශ්‍රද්ධාව තමයි ප්‍රමුඛත්වයෙන් සද්ධා ඉන්ද්‍රියක් කියලා කියන්නේ. මේ ශ්‍රද්ධාවම තමයි සද්ධා බලයක් කියලා කියන්නේ. මේ ශ්‍රද්ධාව තමයි සද්ධාය පරිති ඕගම් කියන්නේ මේක. ශ්‍රද්ධාවෙන් සසර ඕගේ තරණය කරනවා කියන්නේ මේක. සද්ධිහෙද විත්තම් පුරිසස් සෙට්ටම් පුරුෂාණ කියන සේසම් ධනය කියන්නේ මෙන්න මේ ශ්‍රද්ධාව. එතකොට අපි දන්නවා මොකද්ද විශ්වාසය කියන්නේ. අවිද්‍යාවෙන් ලෝකයේ දැස බැලුවොත් ඒ මන ලබන ආසාදය අර හැම ගලවපු හරකට ලැබෙන ආසාදය වගේ ආස්වාදයේ ටිකයි ආදීන වැඩි. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන සර්කල් එකේගෙන කුමන සැපේ වින්දාත් අර හැම ගලවපු පණ පිටින් එන හරකා විඳින සැපේ වගේ අල්ප ආස්වාද බහුව ආදීන දෙයක්. ඒ නිසා හැකිතාකෙන් ඉක්මෙන උත්සාහ කරනවා අවිද්‍යාව දුර වෙන විදියට දකින හැම දෙයකදීම බලන්නේ අර විතක්ක සංඨාන සූත්‍රයේ සඳහන් කරපු ආකාරයට විතක්ක මූල සංඨාන කියු විදියට මුලටම යනවා මුලටම ගිහිල්ලා බලන්නේ රූපයක් දකිනකොට රූපයේ මුලට යනවා ඒ රූපේ චක්ක විඥානයේ පැත්තට යනවා දුක සත්‍ය පිළිසින් දැනගන්නකොට මේ අවිද්‍යාවෙන් ගන්න රූපය මේකයි දැල් වෙලා තියෙන රූපෙ විදිහට කියන්නේ ගිනිගෙන දැවෙන රූපය කියන්නේ මේ අවිද්‍යාවෙන් ගන්න රූපය අන්නේ රූපෙන් තමයි නිදහස් වෙන්නේ. හැබැයි රූපෙන් නිදහස් වෙනවා කියලා රූප අයින් කර කර යන්නේ. ඒ තියෙන රූප, ඒ තියෙන විචිතුරු බවයි එතනම තියෙනරලා තමන් ඒක ස්පර්ශන කර ඉන්නවා. ඒක තමන් විතර නොගෙන ඉන්නවා. පින්නතනි මෙන්න මේ ඔස්සේ අපි යනකොට මේ ඔස්සේ ගමන් මඟ තමයි මේ කීටාගිරි සූත්‍රයෙන් විස්තර කරන්නේ. සද්ධාජාත උපසංකමති යම් සීදක ශ්‍රද්ධාවක් තියෙන කෙනෙක් එළඹෙනවා උපසංකමිතා කයිරු පාසති ඇසුරු කරලා තෙරුවන් ඇසුරු කරලා මේක අසා දැනගෙන කයිරු පාස සන්තෝෂෝදං ඕදහති ඕහිත සෝතෝ ධම්මං සුනාති සුත්තා ධම්මං ධාරේති දතානං ධම්මානං අත්තං උපපරික්කති. ඒ දරාගත්තා වූ ධර්මයේ අර්ථය නිතර සිහිපත් කරනවා. දතානං ධම්මානං උපපරික්කති උපපරික්ඛන්තෝ ධම්මා නිඥානක්ඛමන්ති. මේ ධර්මයේ තේරුම අරගෙන ඔහු ඒ ගැන කැමැත්තක් ඇති කරගෙන උත්සාහයක් ඇති කරගෙන මේ ධර්මයෙන් ප්‍රයෝජන අරගෙන ඔහු ප්‍රඥාව විකසිත කරන ස්ථාවර ප්‍රඥාවක් තියෙන කෙනෙක් බවට පත් වෙනවා. මොකක්ද ඉස්තර ප්‍රඥාව කියලා කියන්නේ? දිට්ඨේ දිට්ඨමත්තං භවිස්සති සුතේ සුතමත්තං භවිස්සති මුතේ මුතමත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති. යමක් දකිනවා නම් දකින කොටම දන්න මේ අතීතයේ දැකෝ දෙවියන් තරයි ඒක දැන් ප්‍රහින වෙලා තියෙන දිහොද වෙලා තියෙන කියලා. සුතේ සුතමත්නම් බහිස්සති යමක් තමන්ට ඇහෙනවා නම් ඒක ඇසුණු පමණයි කියලා තමා දැනගත්තා. තේරුම් ගන්නකොට නිරුද්ධ වෙලා කියලා දන්න. මුතේ මුතමත්නම් නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් වලින්ගත්තු දෙයක් තියෙනවා නම් ඒවත් නිරුද්ධ වෙච්ච දෙයක් කියලා දකිනවා. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං මනසින් යමක් තේරුම් ගත්තනම් ඒකත් එතනම තේරුම් අරගෙන නිරුද්ධ වෙනවා කියලා දකිනවා. මෙන්න මේකයි සඳහන් කරන්නේ. යෝචේවස සතං ජීවේ අපස්සන්දම මුත්තම ඒකහං ජීවිතං සේයෝ පස්සතෝ දම මුත්තම. මේ යථාර්ථයෙන් නොදක අවුරුදු 100ක් ජීවත් වෙන කෙනෙකුට වඩා මේ යථාර්ථයෙන් දැකලා එක දවසක් ජීවත් වෙන කෙනාගේ ජීවිත උතුම් කියලා. මේ අවබෝධය නොලැබ අපිට අවුරුදු 100ක් ඉස්සරහට ජීවත් වුණත් වැඩ නැහැ. පිළිතුරු මේ ධර්මයෙන් දැක දැක ඔබ ඉඳලා හෙට උදෑසන ඔබ ඇස් දෙක පියවුණත් ඔබේ නැත් දෙක පියාගන්නේ මේ සම්බුද්ධ ශාසනයෙන් නිසි ප්‍රයෝජන කිසිදු අඩුවක් නැතුව ප්‍රයෝජන ලබාගත් කෙනෙක් විදියටයි ඔබ නැත් දෙක පියාගන්න. අන්න එහෙම පියාගත්තු නැත් දෙක සහිත ජීවිතයකට ශරීරයකට කෙනෙක් සැලකුවත් එකයි නොසලකුවත් එකයි ඔබට ඒක ආදර නැහැ. ඔබ ජීවිතයෙන් ප්‍රයෝජන අරන් ඉතරයි. කෙනෙක් මිය ගියාට පස්සේ ශරීරය සලකනවා නම් ඒ සලකන්නේ මිය ගියාට පස්සේ සලකන්නේ අපිට නෙවෙයි ඒ ඉන්න ඇයටම කරන සැලකිල්ලක් ඒක. ඊයට සලකා ගැනීමක් ඒක. ඊයගේ ගෞරවයට හේතු වෙන දෙයක් ඒක. ඒක අපේ ගෞරවයට හේතු වෙන්නේ. අපේ ගෞරවය අපේ ජීවිතේ වටිනාකම අප විසින්ම දිය යුත්තේ. ඒක දිය යුත්තේ අප විසින් ධර්මය හරහායි. ධර්මය ජීවිතයට සජීවී කරගෙන. අද අප මේ සඳහන් කරේ කීටාගිරි සූත්‍රය. ඔබට තවත් ප්‍රශ්න අහන්න තියෙනවා අහන්න පුළුවන්. කාන්තාවන් දෙදෙනෙක් මම සංසන්දනය කරා. මගේ අම්මයි තව කාන්තාවක්. ඒකට අපිට අර පංච උපාදානස්කන්ධය ඇගීම මගේ අම්මා කෙරෙහි තියෙන ආදරය නැක් කරන්න බැහැ කොහොමද? She gave birth to me, she gave education to me, she took care of me for long time. ඒකට මම හිතුවා මගේ අම්මාගේ දක්න රූපය දැකලා ඒක හේතු වෙනවා නැති වෙනවා ඒක නැතුව නැක් වෙනවා කියලා අම්මා කෙරෙහි ඇල්ම නැක් කරගන්න බැහැ. අනිත් තව කාන්තාවන්ට කල්පනා කරා. මේක ඇත්තම දැන් අපි සැබැලෙසම එක තේරුම් ගත්තොත් ඇල්ම ඇති කරගන්නවද නැද්ද කියන එකට වඩා වැදගත් වෙන්නේ අපි අම්මට සලකනවද කියන එක. අපි අම්මට ඇල්ම ඇති කරගන්නවා කියලා අම්ම බදාගත්තා කියලා අම්මට ප්‍රයෝජනක් වෙනවද? අම්ම මිය ගියාට පස්සේ අම්ම බදාගෙන ඉන්නවා. අම්මට ප්‍රයෝජන දෙන්නේ. එහෙනම් අපි අම්මට කොහොමද සලකන්නේ? අම්ම ඉන්නකම් අම්මට අවශ්‍ය දේවල් ටික දෙනවා. අම්ම ධර්මයෙන් උදව් කරනවා. අම්ම මීගඩ පින් ටික දීලා අපි ඒ ටික කරනවා නේ. ඇත්තටම ඒකනේ අපි කරන ආදරේ නම් අම්මට. එතකොට ධර්මයේ සාමාන්‍ය කෙනෙක් වුණත් දන්න කෙනා ඕකේ කරන්නේ නැත්තේම. ওই ටික කරන ගමන් අපි ඊළඟ දෙවෙනි පියවරට යනවා. ඇත්තටම අම්මා කියන නිර්මාණය කොහොමද නිර්මාණය වෙන්නේ කියන එක. අන්නේ නිර්මාණය වෙන ආකාරය තමයි අපි මේ සාකච්ඡා කළේ. එතකොට එක පැත්තකින් අම්මගේ තියෙන යුතුයකම් ටිකක් කළා. අම්මට යම් කිසි විදියක අපි අම්ම පිළිබඳව අවිද්‍යාවෙන් බලනකොට දුක් ටිකක් එනවා නම් අන්නේ දුක් ටික නැති කරගන්න ක්‍රමය තමයි මේ අපි සාකච්ඡා කරන්නේ. අම්මා කියලා අපි මාට අම්ම සැලකුවා අම්මා කීකේ හිටියොත් අපි හිතනවා අපි අම්මට සැලකුවා කියන ඇත්තටම අම්මට සැලකලා නැහැ අපි. අම්මට සැලකලා නැහැ අපට සැලකගෙනත් නැහැ අපි. ඒ අපිත් මේ දුකේ ඉන්නේ. මගේ අම්ම සැලකුවා මම කිරු දව කරා කිය කිය ඉන්න අම්මා ගිහලා තැමෙට දිවි ලෝකේ දැන් ඉන්නේ. අපි අඬන්නේ නාමට අදාළවත් නැහැ. අම්මට එන පුරාණ ඇවිල්ලා බණිය සමහරට මේ පිසු කරන්න එපා කියලා බඩ බලන් ඉන්න කියන. ඉතින් ඇත්තටම අපි සලකනවා නම් කොහොමද සලකන්නේ ඕන කියන එක අපි දැනගන්න ඕනේ. ලෞකික වශයෙන් කොහොමද සලකන්නේ ලෝකතර වශයෙන් සලකන්නේ කොහොමද අපටත් අපේ ජීවිතේට සැලකිලා කරගන්නේ කොහොමද කියන එක අපි දැනගන්න ඕනේ. අපට සාමාන්‍ය පොඩි ළමයි වගේ වැඩ කළා අපි ජීවිත ගත කරන එකේ දේරුමක් නැහැ. අවබෝධයක් නැති කෙනෙක් හෝ දහමක් නැති කෙනෙක් ඒ විදිහට හඳන හිටියට කමක් නැහැ. අපිට මේකට ඊට වඩා ඉහළ ධර්මයක් දුක නිදහසන මාර්ගයක් අපිට මේ ලැබිලානේ තියෙන්නේ. අම්මට යුතුයකම් කරන විදිහක් කියලා දීලා තියෙනවා. අම්ම සුභදිගාමී වෙන උදව් කරන විදිහක් කියලා තියෙනවා. ඒ අම්මගේ දුක් ටික නිදහසන ක්‍රමයක් දේශනා කළා තියෙනවා. දැන් සරුවත් හඳුරා ගත්තත් අම්මට කියලා උදව් කළා අන්තිම කාලේ. අමගේ දෑතින් උපස්තන් ලබා ගත්තා. අමට බණ කියලා සෝතාපන්න කෙරෙව්වා. ඒ යුතුයකම් ටික කළා. එතකොට සරුවත් හාමුදුරන් අම්ම නැති වෙනකොට සරුවත් හාමුදුරන් ඇඬුවද නැද්ද කියන එකෙන් ලෝකයා උන්වහන්සේට දොස් කියන්නේ නැහැ. දොස් කියවත් උන්වහන්සේට අදාළද නැහැ. සරුවත් හාමුදුරන්ගේ මෑණියන් නැති වෙන කලින් සරුවත් හාමුදුරන් පිරන්න පෑවා. උන්වහන්සේ යුතුයකමක් කළා. එතකොට අපි තේරුම් ගන්න ඕන අපි ඇත්තටම ධර්මානුකූලව ඉහෙළම උදව් යන කරන්නේ කොහොමද සහ ඊට පස්සේ අපි අම්මා කියලා ගත්තනම් ගන්න ඇත්තෙම අපි සම්පූර්ණයෙන්ම අවිද්‍යාවෙන් ගන්න නෙවෙයි. දැන් මම පස්සේ ගමන උපාදාන. දැන් මොකද කාන්තාව දෙදනාගේ අපිට ඇති උපාදානය ඔච්චර අම්මා කෙරෙහි උපාදානය වැඩි. දැන් ඇත්තම කියන සාමාන්‍යයෙන් අපි කියන්නේ පංච ප්‍රදාස්කන්ධය කියන්නේ දේවය දකින්නවා නම් ඒ අම්මා කෙරේ වුණත් අපි උපාදානයක් ඇති කරගන්න බෑ කියන එකයි මෙතෙන්දී ඇත්තෙන්ම වැදගත් වෙන්නේ අම්මා පිළිබඳවද තව කෙනෙක් කියන පිළිබඳවද වාහනය කියන එක නෙමෙයි ඇත්තෙන්ම අදාළ වෙන්නේ රූපය කියන එක. කවදාවත් බුදුරහාඳුර අම්මා අනිත්‍ය කියලා බලන්නේ කියලා නැහැ. වාහනේ අනිත්‍ය කියලා බලන්නේ කියලා නැහැ. කියලා තියෙන රූපය අනිත්‍යයි කියලා. රූපය කිව්වොත් අම්මත් රූපය, නෝනත් රූපය, වාහනේත් රූපය, මේ සබ්ජත් රූපය, දිවට දැන් රසියත් රූපය. රූපේ ඊටාම පුළුල් විග්‍රහ බුදුදහමේ. අනේ රූපය කෙනෙක් කැටගරියට ඔය ඔක්කොම දෙක අයිති වෙනවා. ඇසෙන් ගන්න දේත් රූපය, කනෙන් අහන දේත් රූපය, නාසෙන් ගන්න දේත් ගන්න සෝනත් රූපය, දිවෙන් ගන්න එකත් රූපය, සයර ලැබෙන පහසත් රූපය, ඇස කන නාසය දිව ශරීරය කියන මේ පහත් රූප. ඒ හැම දෙයකම යථාර්ථය මොකද්ද? අහුත්වා සම්බුතං හුත්වාන භවිස්සති. ඒ කියන්නේ ඊට පෙර නොතිබේ හටගෙන එතනම නිරුද්ධ වෙනවා මේක. එතකොට අම්ම හෝ තාත්ත හෝ වාහනය කියලා හෝ දරුව කියලා ගන්නෙ ඊ අපේ කෙලෙස් ටිකෙන් ගන්න දෙයක් මිසක් බාහිර ලෝකේ තියෙන දෙයක් නෙවෙයි ඇත්තෙන්. බාහිර ලෝකේ දැන් ඔබතුමා අම්මට අම්ම කියලා කියනවා. එතකොට තව කෙනෙක් නෝන කියලා කියනවා. අප්පච්චි නෝන කියලා කියනවා. එතකොට අම්මගේ සහෝදරෙක් අක්ක කියලා කියනවා. අම්මගේ අම්ම දුව කියලා කියනවා. එතකොට ඇත්තටම කවුද දුවද අම්මද යථාර්ථය අක්කද? ඒ ඒ පුද්ගලයන්ට සාපේක්ෂව තමන්ගේ ලෝකිනනු ගැතුලියක් නෙමෙයි තියෙන්නේ. එතකොට රූපය කියලා ගත්තොත් රූපය එකට හැම එකටම පොදුයි. ඒක ඒ තැනැත්තා තමන්ගේ ආදරේ අඩු වැඩි පමණට ගන්නෙ ඒ තැනැත්තාගේ තියෙන කෙලෙස් ටික මත මිසක් ඒ බාහිර තියෙන දෙයක් අපි ගන්න නෙවෙයි ඇත්තෙන්. දැන් ඔබතුමාගේ දැමිට කාටත් වඩා අම්මට ආදරය කරන්න පුළුවන්. ඇතැමිට ඔබතුමාගේ තව සහෝදරේ අම්මටත් වඩා තමන්ගේ බාහිරයට ආදරය කරන්න පුළුවන්. ඇතැමිට ඔබතුමාගේ අයියා අම්මටයි නෝනටයි වඩා දරුවට ආදරය කරන්න පුළුවන්. එතකොට අපි අම්මටම ආදරය කියලා කිව්වට ඒක ඔබතුමාට සාපේක්ෂ දෙයක් අම්මට ආදරය කියන එක. හැම කෙනාටම මේක වෙන්නේ නැහැ. ඒක තීරණය වන්නේ අපි කොච්චර බැඳීමෙන් ඉන්නවද? ඒ බැඳීම තීරණය අපි කොච්චර අවිද්‍යාවෙන් ඉනවද කියන කාරණේ මතය තීරණය වෙන්නේ. එනිසා දුකෙන් නිදහසන කැමති නම් අම්මා අනිත්‍යය කියලා බලන එක නෙමෙයි අපි කරන්න ඕන. රූපය අනිත්‍යය කියන එක. එතකොට ඒ අම්මගේ නිදහසනත් පුළුවන්, නෝනගේ නිදහසනත් පුළුවන්, වාහනේ නිදහසනත් පුළුවන්, තමගේ ශරීරේ නිදහසනත් පුළුවන්. එකම ලයින් එක තියලා ඔක්කොම ටික එකම කැටගරියෙන් බලනකොට එක විට සියලුම දුක් දෙකින් නිදහසන පුළුවන්. ඒකටම අදාළ ප්‍රශ්න තමයි. දෙවියෝගේ අප්‍රූප ප්‍රතිස්ථ කියනවා මේ සිල් වික්ෂණ මහත් මේ කියලා. ඒ දෙවිවරුන්ට දෘෂ්ටි ලබිකසුන් වහන්සේ උනාට ඔබ දුක ප්‍රතිද එහෙම පේන්න තරක් නැහැ නේ ස්වාමී. ඔහු ඉහෙලම මානසිකත්වයේ දාන තුන වෙන පුළුවන්. සාසනික වශයෙන් යුතුය කමක් කළා. අනිත් පැත්තෙන් ඔහු ඒ වෙලාවෙත් තැමෙඩි විදර්ශනාමය කළා වෙන පුළුවන් ඒක. එතකොට සාමාන්‍ය ලෝකයට පේන්නේ ලෞකික විදියට දාන දෙන විදියට. නැත්තම් සාසනික අනුග්‍රහයක් වෙන විදියට. උන්වහන්සේ තනි කරම එතුමා ඒ අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම විදර්ශනා වැඩමින් කලාව වෙන පුළුවන් ඒක. මොකද ඔහු අනාගාමී මට්ටම හිටිය පුද්ගලයෙක්. සංසාර අසරණ අපි මුලින්ම කර්ණාටික කියමු. දැන් දුකයි දුක සත්‍යයයි. එතකොට දුක සත්‍ය කියලා කියන්නේ අර මුල් විපාකවට ස්කන්ධ පංචකය. දුක කියලා කියන්නේ ඒක පාදක කරගෙන අලුතෙන් හදාගන්න දේ. රූප ශබ්ද ආදී දේ. ඊට සමුදේ. සමුදේ කියවහම බාහිර දේට බාහිර දේ තමයි ඇත්තෙම බාහිර දේට තියෙන ආසාව කියලා තමයි අපිට දුක සත්‍ය දුක කියලා මුලින් හිතේ දුක සත්‍ය කියලා හිතෙන. ඇත්තට මේක දුක. ඒක සත්‍යය. ඒක සමුදේ. ඊට බාහිර දේ සමුදේ. සමුදේ සත්‍ය කියලා කියන්නේ ඒ බාහිර දේ තමන්ගේ ලෝකයේ තුල පැලපදියම් කර ගැනීම නන්දි රාගය. යායන් තන්නා පෝනෝ භවික නන්දි රාගසගත తත්‍ර తත්‍ර අභිනන්දිනේ කියන්නේ මේක. නැවත නැවතත් පුනර්භවයට හේතු වන නන්දි රාගේ ඒ දේ නිරුද්ධ වෙච්ච දේ ඇති දෙයක් හැටියට ගන්න එකයි සමුදය සත්‍ය කියලා කියන්නේ. ඒ සමුදය සත්‍යෙම නොගැනීම තමයි නිරෝධ සත්‍ය කියලා කියන්නේ. යෝතස්සායේව අසේති විරාග නිරෝධා සංඛාර නිරෝධ. එතකොට අන්න ඒ ගත්තු සමුදයම ඉතුරු නැතුවම අත්හැරීම තමයි නිරෝධ සත්‍ය කියලා කියන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් ඒ ගන්න රූපය මේ මොහොතේ නිරෝධ වෙලා තියෙන කියලා රූපේ නිරෝධය බලන්නටත් ඕන. ඒ වගේම මේ රූපේ නිරෝධය බලන මනස මනෝවිඥාණය ඒකත් මේ මොහොතේ හරිය නිරෝධ නැහැ කියලා ඒකත් බලන්න ඕන. ඒ දෙකම එක විට බැලීමෙන් තමයි යත්නාමංච රූපංච ආසේසං උපරුජ්ජති කියලා කියන්නේ. නාම රූප දෙකම ඉතුරු නැතුවම නිරුද්ධ වීම බැලීම තමයි දුකේ නිදහස් වීම කියලා කියන්නේ. මාර්ග සත්‍යයේ නොනත් කියන්නේ සම්මාදිටිය පෙරට කොට යනකොට සාමාන්‍ය කෙනා බාහිර ලෝකයක් ඇතයි කියලා ඇතයි කියන බාහිර ලෝකයේ තුල හික්මන එක නැත්තම් රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ නැත්තම් කාය වේදනා චිත්ත ධම්ම කියන බාහිර හතර මත යැපෙන එක යැපිල සංවර වීම ඒක මාර්ගය. අන්න ඒ මාර්ගයේ තුල ඉඳගෙන වර්තමානයේ තුල ඉඳගෙන ඒ වර්තමානයේ නිර්මාණය වෙන්න හේතු වෙච්ච මුල නැත්තම් ඒකට හේතු වෙච්ච ස්කන්ධ පංචකය සමුදය ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති කියපු විදිහට ඒ කාය වේදනා චිත්ත ධම්ම කියන හතරෙහි සමුදය බලන එක තමයි මාර්ග සත්‍ය කියලා කියන්නේ. එතකොට දැන් කායනුපස්සනා වේදනුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියලා හතරක් තියෙනවා සතිපට්ඨානයේ සතර සතිපට්ඨානයේ ඒ බලන අවස්ථාව වර්තමානයේ තමයි කියන්නේ. ගච්ඡන්තෝ වා ගච්ඡාමි इति පජානාති. සයනෝවා සයනෝ इति පජානාති. කය ගැන හැමයි කියන්නේ. නැත්තම් මේ සුඛං ආවේදනං සුඛං වේදනං इति පජානාති. දුක්ඛං වා වේදනං වේද්‍යමානෝ දුක්ඛං වේදනං වේද්‍යාමි इति පජානාති. ඒක මාර්ගය. වර්තමානයේ තුලයි මාර්ගයේ ඉන්නේ. මාර්ග සත්‍යයට යනකොට අතීත සිද්ධිය බලන්නේ. නිරුද්ධ වෙච්ච එක තමයි බලන්නේ මාර්ග සත්‍යයේ. මාර්ගයේදී වර්තමානයේ තුල හිත තියාගන්නවා ඒක සතිය. ඒක අර ගොයන් විටක එකකින් අල්ලගන්නවා වගේ. මාර්ග සත්‍ය කියලා කියන්නේ විදර්ශනාව සමුදය ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති කියන කාරණය. සියලුම සත්‍යයන් එහෙමයි. ඔවුන්ට උන් අවිද්‍යාව සම්පූර්ණ අවිද්‍යාව තියෙන කියලා දන්නේ නැහැ සත්‍යයන්. ඒ සත්‍යය ඒ මොහොතට සාපේක්ෂව ඒ ඉන්න ලෝකයේ තුලම හො සංස්කාර කරන් ඉන්නේ. ඒ නිසා තමයි ත්‍රිසංගත ලෝකේ ඉන්න සත්‍යයන් බොහෝ කාලයක් ඒ ලෝකෙම ඉන්නේ. ඔවුන් ඊටම අදාළ සංස්කාර තමයි ඒකම ලෝකේ කරගෙන ඉන්නේ. ඒතකොට මැරිලා ඒ සමාන ආත්ම භාවවල තමයි බොහෝ කාලයක් ගත කරන්නේ කට්ටිය. නමුත් නිරයව ගැන සත්වන්ට මේක පේන වෙනස. ඔවුන් ඉක්මනින් ඇතැම් විට කල්පයක් ගිහිලා එතනින් නිදහස් වෙන දුක් විඳලා. නමුත් ත්‍රිසංගත සත්‍යයට තියෙන අවශ්‍යය තමයි ඔවුන්ට අර නිරය තරම් දුකක් නැති වුණාට ඔවුන් ඉන්න මට්ටම නිසා ඔහුගේ ජීවිතේ ජීවත් කරවන්නම නැවත සමානම කර්මව කරනවා. දැන් මාංශ භෝජික සත්‍යයන් නම් ඒ සත්‍යම් සත්‍යම් මරලමනේ ජීවත් වෙන්නේ. ඒත් ඊට අදාළම කර්ම තමයි දිග දිගට සත් ඔවුන් රැස් වෙන්නේ. ඔවුන් ඒ තුනම තමයි සංසාර චක්‍රය යන්නේ. මිනිස්සය වුණත් මැරෙන මොහොතකට හරි කලින් ඒකට කැමතියි. ඒ කැමැත්ත මිනිස්සයක තුලක් තියෙන සත්‍ය විතරක් නෙවෙයි. නමුත් රහත් වුණාට පස්සේ තියෙන වෙනස තමයි රහත්තන් වහන්සේ ගැන කියන්නේ උන්වහන්සේට ජීවත් වෙන ආසාවකුත් නැහැ. මේ යන මරණයට පත් වෙන ආසාවකුත් නැහැ කියලා කියනවා. උන්වහන්සේ ගැන උපමාව සඳහන් කරන්නේ හරියට මාසෙ අන්තිමට පණියක් ගන්න කෙනෙක් වගේ කියලා. පණියක් ගන්න කෙනෙකුට අමුතු ආසාවක් කියලා නැහැ. සාමාන්‍ය මිනිහෙක් දණ්ඩික කරන්න එක ගන්නවා. මුල්ම කාලේ තින් රජාව ලැබෙච්ච මුල්ම කන්න පොඩි ආසාවක් ඇති වෙයි. නමුත් ඒකට සැරලන මිනිහ දණ්ඩික ඇතුළට පස්සේ අමුතු පැඩියට ගලන් සවන්නේ නැත්තේ. කෙලෙසම පත් වුණා නම් දන්නවා. හැබැයි සමහර මුලාවට පත් වෙලා ඉන්නා ඉන්නවා. කෙලෙස් අඩු වෙනකොට ඇතැම් විට එයා හිතන දැන් මේ කෙලෙස් නැහැ කියලා. නමුත් ඔහුගේ ළඟ කෙලෙස් තියෙනවා. සැබෑ සම්පත් වෙච්ච කෙනෙක් ඔහු සැබෑ සම්පත් දන්නවා ඒ තත්ත්වයට පත් වුණා කියලා. මුලාවට පත් වෙච්ච කෙනෙක් කියනවා නම් එයා හොඳට ධර්ම දාන කෙනෙක් එක්ක සාකච්ඡා කරලා ඔහුට ඒක විසඳ ගන්න පුළුවන්. හැබැයි ඔහුට කාගෙන්වත් බාහිර රෙකමෙන්ඩේෂන් අවශ්‍ය නැහැ. ඔහුම දන්නවා නිසලස පත් වෙච්ච කෙනා ඔහුයි මටම පත් වුණා කියලා දන්නවා. දන්න විතරක් නෙවෙයි ඔහු ඒක ලෝකෙට ප්‍රදර්ශනය කරන්න යන්නේ නැහැ. පොදු ඔඩියන්ස් එකේදී ඔහු ඒක සාමාන්‍යයෙන් කියන්නේ නැහැ. එහෙම කියනවා අඩුයි. ඒක තමයි ගුරුවරයෙක්ගේ ළඟ නැත්තම් තමගේ සමීප වෙන ශිෂ්‍යයෙකු උනන්දු කරවන්න. ඒ වගේ දෙයකදී ඔහු ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒත් කියන්නේ ධර්මය දන්න කෙනෙකුටම තේරුම් ගන්න පුළුවන් සයින්ස් වලින් තමයි කියන්නේ ඒක. දැන් ඔබ ගුරුවරයාපතිය කියන්නේ ඔහු අනාගාමී කියලා කියන්නේ නැහැ. ඔහු කියන්නේ බුදුරජාණන් වහන්සේට කලින් මම මිය ගියොත් එදා බුදුරජාණන් වහන්සේ මා ගැන විස්තරයක් කරනවා. මොකද විස්තරය? අද මේ මිය ගිහිලින කෙනා නැවත කාම ලෝකෙට එන කෙනෙක් නෙවෙයි කියලා බුදුරජාණන් වහන්සේ එදාට මා ගැන විස්තරයක් කරනවා කියලා. කොහොමයි කියන්නේ? එතකොට මෙන්න මේක තමයි මාර්ගඵලලාභී උතුමන් තමන් ගැන විස්තර කරන ආකාරය. ධර්මය දන්න කෙනෙකුටම තේරුම් ගන්න පුළුවන් විදිහ ඉහියක් කියලා තමයි ඒක කියන්නේ. නිකන් සාමාන්‍ය ඕලාරික විදිහට කියන්නේ නැහැ. ඇයි එහෙම නොකියන්නේ? නොකියන්නේ ඒක ඇත්තටම කිව්වත් අහන මිනිස්සු වරදව තේරුම් අරගෙන මෙතනට දෝෂාරෝපණය කරොත් ඊයෙ බොහෝ දෙනෙක් ආර්යවාදයක ලඟුසල කරගන්නවා. අනේ ඒ නිසා මේ මිනිස්සු මහ ජනතාව කෙරෙහිම කරුණාවෙන් තමයි නොකියන්නේ. ඇත්තටම කරුණාවන්ත නම් සමාජයට ඔයක කියන්නේ. ඔහු කරන්නේ උපරිම ලෙස ධර්ම විස්තර කිරීමක් කරන්නේ ලෝකයට. ධර්ම විස්තර කරන ආකාරයෙන් නුවණේ යම් සිවිදකින් තේරුම් ගන්නවා. ඊටත් වඩා ගැඹුරට ගිහිල්ලා හොඳ ධර්මඥානයකින් ධර්ම සංවාදයක තියාගෙන තේරුම් ගන්නවා. පිටවත්තන් වාසකර කියන දුක දුක ප්‍රඥාන කියන එක ඉන්නේ දුක කිව්වම දුකයි දුක සත්‍යයි කියන්නේ. ඒක අරහත් අතර එන්නේ දුකටද දුක සත්‍යද? ඒක සම්බන්ධ දුක සත්‍යයට. දුක සත්‍ය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන විදියට එතනට සත්‍යම ලෝකයට ලැබෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළවීමත් එක්ක. දුක සමුදය නිරෝධ මාර්ග කියන හතර ලෝකේ සාමාන්‍යයෙන් තියෙනවා ලෝකේ හැම කල්හිම. දුක සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය කියන මේ සත්‍ය හතර ආරි සත්‍ය හතර ලෝකේ හඳුනාගන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා ධර්මයේ දේශනා කිරීම හරහා. ධර්ම ශ්‍රවණය හරහා. දුක සත්‍යයටයි වෙන්නේ. චතුරාර්ය සත්‍යයටයි වෙන්නේ. හැබැයි ඒක තුළම දුකත් ඉස්සර වෙනවා. දුක සත්‍ය දැනගෙන දුක දන්නවා. හැබැයි දුක දැනගත්තට විතරක් දුක සත්‍ය දැනගත්තේ වෙන්නේ නැහැ. දුක සත්‍ය දන්න කෙනා දුක දන්නවා. දුක දැනගත්තට විතරක් දුක සත්‍ය දැනගන්නේ නැහැ. දුක කියන එක ලැඩවීම මහලුවීම කියන එක හැම කෙනාම දන්නවා. බුදුරජාණන් වහන්සේ ගිහිගෙන ඉක්මන කලින් දැනගත්තේ ඒක. දැනගත්තා කියලා දුක සත්‍ය තේරුම් ගත්තේ වෙන්නේ නැහැ. දුක සත්‍ය තේරුම් ගත්තේ සම්මා සම්බුද්දට වත්වීම සමයි. අනේ පින්තුනි අද අපට එදිට කාලය අවසන්. අද අපි සාකච්ඡා කළේ මජ්ක්‍ධිම නිකායේ කීටාගිරි සූත්‍රය. මේ සූත්‍රයෙන් ප්‍රධාන වශයෙන් ශ්‍රද්ධාව ගැන විස්තර වෙනවා. ඒ කරුණ අපි පැහැදිලි කළේ. ඊට අමතරව පුද්ගලයන් හත්දෙනෙක් ගැන විස්තර වෙනවා. ඊටත් කලින් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් විකාර භෝජනේ ශික්ෂාපදය ගැන දේශනා කරපු අනුශාසනාවක් තමයි මේකට පාදක වුණේ. භාගතුන් වහන්සේ සඳහන් කරනවා මම විකාර භෝජනයෙන් වෙන් වෙලා ඉන්නේ. ඒ විකාල භෝජනය කියන්නේ දහවල් 12න් පස්සේ ආහාර ගන්න එකෙන් වෙන් වෙලා ඉන්නේ. ඒකෙන් මම ලොකු පහසුවක් සුවයක් විඳිනවා. අන්නේ සුවය ඔබත් විඳිනවා දකින්න මා කැමතියි කියලා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට සඳහන් කළා. සඳහන් කරපු වෙලාවේ මේ අස්සජි පුනබ්බක පුනබ්බ සුඛ කියන දෙන්න සඳහන් කළා. ඕන්ගේ අදහස උනේ ආහාර පාන නොගෙන ඉන්නට වඩා ආහාර පාන ගන්න එක පහසුවක් කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ එහෙම වෙන්නේ නෑ කියලා උන්වහන්සේ හේතු සහිතව ඔප්පු කරලා පෙන්නවා. මේ සම්මා සම්බුදුවරයෙක් මෙහෙම දේශනා කරන්නේ මේක යථාර්ථයක් තියෙන හින්දා. ඒ නිසා මේ සුවේ විඳීම මේ දෙට ධම සුඛ වේරණ සඳහා අකාලික සුවයක් ගැනීම සඳහා මේ ශික්ෂාපද අනුගමනය කරන්න කියලා බොහොම කරුණාවෙන් අනුශාසනා කළා. ඒ නිසා අපටත් අපේ ජීවිතය ලස්සන කරගන්න නිවන සඳහා විතරක් නෙවෙයි අපේ සාමාන්‍ය ලෞකික ජීවිතය නිරෝගීමත් ජීවිතයක් ගත කරන්නටත් මේ රාත්‍රී ආහාරයෙන් වැළකී ඉන්න කියන කාරණේ බුදුරජාන් වහන්සේ ලෝකයට අනුකම්පාවෙන් දේශනා කළා. ඉතින් මේ කරුණ අපි හැකිතාක් දුරට බුද්ධ ගෞරවයෙන්, ධර්ම ගෞරවයෙන්, සංඝ ගෞරවයෙන් අපි පිළිපැදලා අපේ ජීවිතේට අපි ආලෝකය සපයාගමු. ඉක්මනින්ම මේ දුකෙන් නිදහසන මාර්ගයට පිවිසලා ආරසංග මාර්ගය තුල අඛණ්ඩව හික්මනට මේ සියලු දහම් කරුණු ධර්මඥාන අපි උපයෝගී කරගනිමු. ඒ සඳහා ඔබට මේ සියලු ධර්ම කරුණු ශ්‍රවණය කිරීමෙන් ලබාගත් උතුම් කුසලය නිරෝගී භව දිගාසිරි සම්පන්න හේතු වේවා. මේ උතුම් පින දෙවියන් ඥාතින් ඇතුළු සියලුම සත්‍යයන් අනුමෝදන්ව සුවපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි සාදෝ කියලා පුණ්‍ය අනුමෝදනා කරමු. දුක්ඛම්පන්තාච නින්දුක්ඛා භයම්පන්තාච නිබ්භයං සෝකම්පන්තාච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ දුකේ